2015 වසරේ නවවැනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. සංඛාරා පරමා දුක්ඛා. සංස්කාරක ධර්මයෝ තමයි පරම ලොකුම දුක කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වුවේ වෙන දෙයක් නෙමෙයි. අපිට අගහිඟකම් තියෙනවා, නැතිබරිකම් තියෙනවා, නොයෙකුත් නොයෙකුත් ජීවිතේ දුක්ඛතාවයන් තියෙනවා. ඒ කිසි දෙයක් නෙමෙයි පරමා දුක්ඛා. සංඛාරා පරමා දුක්ඛා. සංස්කාරයයි පරම දුක. සංස්කාර කියන්නේ කුමක්ද? සංස්කාරකය යනු කුමක්ද? මොකද අපි තුලින් කොහොමද සංඛාර අපි අඳුනගන්නේ? අපි තුලින් අපි සංස්කාර අඳුනගන්න ඕන. මම ඒක ඊටාම සරල වචනයකින් කියලා දෙන්නම්. ඒක ඔබ තුල බලන්න. ඔබ කුමක්ද ගොඩනගන්නේ? එයයි ඔබගේ සංඛාරය. ඔබේ මනස තුල ඔබ කුමක්ද ගොඩනගන්නේ? ඕනෑම දෙයක්. ඒ කිසි ප්‍රශ්නයක් නෑ. පුණ්‍ය ධර්මයක්ද, අපුණ්‍ය ධර්මයක්ද, පාප ධර්මයක්ද කියන කාරණේ නෙමෙයි එතන වැදගත් වෙන්නේ. කුමක්ද ඔබ ගොඩනගන්නේ? එයයි සංස්කාරය. දැන් පුණ්‍ය ධර්ම කියන්නේ සංස්කාර නෙමේද? සංස්කාර. ඒ සංස්කාර රැස් කළ යුතු නැද්ද? රැස් කළ යුතුයි. මොකද හොඳ විපාක තියෙන ඒවා තියෙනවා, නරක විපාක මැඩපවත්වන්න යටපත් කරන්නත් ඒකෙන් පුළුවන්. දැන් පුණ්‍ය සංස්කාර රැස් නොකර සිටීමත්, ඒ වගේම පාප සංස්කාර රැස් නොකර සිටීමත් කියන කාරණයකට නෙමෙයි මෙතෙන්දී අපි බැසගන්නේ. ඒව ඉක්මවා දකින්නට පුළුවන් ඥාන දර්ශනයක් ඇති කරගන්න. අර වාරණය පවත්ව ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ නේද? ප්‍රතික්ෂේපය පවත්වන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ඒව ඉක්මවා මේ ලෝකේ දකින්න තියෙන ඕන. ඒ කියන්නේ පුණ්‍යාභි සංස්කාර එකතු කරනවට වඩා, අපුණ්‍යාභි සංස්කාර එකතු කරනවට වඩා අපිට අවශ්‍ය කරනවා කුමක්ද? සංඛාරා පරමා දුක්ඛා කියලා තේරුම් අරගෙන එයින් ඉගොඩ වෙන්න. දැන් අපි පිනක් කියලා දෙයක් අපි හිතනවා, පිනකින් අපිට ලැබෙනවා කියනවා. කොයි වගේද? සුමනා, සුජාතා, පත්මා, යසෝදරා, උප්පලවන්නා වගේ නේද? නොයෙකුත් සම්පත්, ඒ වගේම අනේ පිඩු සිටු කොසල් රජු බිම්බිසාරු මහරජු සිටුවරුන්ට මෙන්ද කලටනේ නොනැසී පවතින මෙහෙම කියලා අපි කියනවනේ. ඒ වගේ தත්වෙට, ඒ කියන්නේ පිම්බලයක් ඇති ඒ වගේ தත්වයකට ගියත් එතන දුක් නැද්ද? දුක් තියෙන නිසා නේ. ශාල දුක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පුණ්‍ය බලයෙන් මොනතරම් ඉහළ තත්වයකටපත් වුණත් ඒපත් වෙන තැන අපිට ගැටලුකාරී තත්වයක් තියෙනවා. ඒ සංස්කාරක ධර්මය මනාව අඳුනගෙන අපි ප්‍රහාණය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමයි වෙනතුනි මේ ලෝකෙ සොයාගත්තේ සංඛාරා පරමා දුක්ඛ, ඒ වගේම සංස්කාරකයන්ගේ නිරෝධය නිවනයි කියලා. එතකොට අපි නිවන කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් කෙටියෙන් කියන්න පුළුවන් එක උත්තරයක් තමයි සංස්කාරකයන්ගේ නිරෝධයයි නිවන. ඊළඟට කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන්, ඔය සංස්කාරකයන් මොනවද කියලා. යමක්ද ඔබ ගොඩනගන්නේ? ඒ කියන්නේ යමක්ද ඔබ, මෙන්න මේ ආකාරයෙන් අපි පැහැදිලි කරලා දෙමුකෝ. යමක්ද ඔබ දෘෂ්ටි වශයෙන් ගොඩනගන්නේ? ඈ, සම්මාදිට්ඨි වෙනවනේ. යම, දැන් සම්මා කියන වචනේ අපි අයින් කරමුකෝ. සම්මා කියන පෙළේම තියෙන වචනේ අපි අයින් කළා. මේ පැත්තේ තමයි පොදු මිනිස් ලක්ෂණ තියෙන්නේ. මොනවද මිනිස් ලක්ෂණ? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත ආදී වායාම, සති සමාධි කියන ඒවා මිනිස්සු ළඟ තියෙන ඒවා. යමක්ද ඔබ ගොඩනගන්නේ මේ සම්මාපත්ත නැතුව මේ කොටු කරලා තියෙන පොදු මිනිස් ස්වභාවය? යමක්ද ඔබ ගොඩනගන්නේ? එයයි ඔබගේ සංඛාරය. බලන දිට්ටි අපි ගොඩනගනවා. එතන මොනවද තියෙන්නේ? සංඛාරය. සංකල්ප තියෙනවා. කොහොමද තියෙන්නේ එතන? සංඛාරය. වචන තියෙනවා. වචී සංඛාරනේ. සංඛාර. කම්මන්ත තියෙනවා. ක්‍රියාවතුල තියෙන මොනද? සංඛාර. ආජීව තියෙනවා. එතනත් පවත්වන සංස්කාර. වායාම තියෙනවා. එතනත් තියෙනවා සංඛාරය. සතිය තියෙනවා. හොඳ සතිය පුරුදු කරන්න කියනවනේ. එතනත් සංඛාරය තියෙනවා. සමාධියක් තියෙනවා. ලෞකික සමාධීන්, එහෙම නැත්නම් සංගීතයේ ඔස්සේ ලබන සමාධීන් තියෙනවා. ඒ වගේම භාවනාත්මක යෝග අරමුණු ඔස්සේ ලබන සමාධි තියෙනවා. ඒව තුලත් එක සංස්කාරයකට බැඳෙන ස්වභාවයක්, ගොඩනගන ස්වභාවයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් සංස්කාරකයන්ගින් විමුක්ත මාර්ගයක් බුදුහාමුදුර වෙනම හඳුන්වලා දුන්නේ. එහෙමනම් අපිට ඉතාම සරලව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන්, යමක් ඔබ ගොඩනගන්නේ එයයි ඔබගේ සංඛාරය. සංඛාරයේ අනුකමක්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ගුණය කියන එක අයින් කරාම මේන්න මේ වස්සේ ඔබේ තුල සංඛාරය කියන එක ගොඩනගෙන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඕනෑම වෙලාවක ඔබ තුල නිවනට බාධක ආකාරයෙන් සංඛාරයක් ගොඩනගෙනවා නම් ඒ ගොඩනගෙන හැම මොහොතකම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකක් තමයි ගොඩනගන්නේ. හොඳට බලන්න, එක්ක දෘෂ්ටි කියන ඝණයට හසු වෙන එක. එහෙම නැත්නම් සංකල්ප කියන ඝණයට හසු වෙන එක. එහෙම නැත්නම් වචන කියන ඝණයට හසු වෙන. නැත්නම් කම්මන්ත ආදී වායාම සතියකට සමාධියකට. දැන් අපේ පින්නතුන් ඉන්නෝනේ මේ දුට්ටි සංකල්ප වචන කම්මන්තවල මේ සංස්කාරවල ඉන්නෝනේ. ඉතින් මේවයින් ටිකක් මේ වැලකිලා අපේ හාමුදුරන් වහන්සේලා එනවා ටිකක් බණ භාවනා පැත්තට ගොඩක් අය. ඊට පස්සේ ඒගොල්ලෝ කොහරද වැටෙන්නේ? මෙන්න සති සමාධි සංස්කාරය එකතු කරනවා. සති සමාධි සංස්කාරය එකතු කරනවා. ඉතින් මේ ඉහළට ඉතින් ඇවිල්ලා, ඉහළටම ඇවිල්ලා මෙතනින් මේ සමාධියෙන් මේ පැත්තට පැනලා මේ පැත්තට එන්න ඕන. ඒ කියන්නේ සම්මා කියන ගුණයට එන්න ඕන. සම්මා කියන ගුණය සහ මේ සමාධි කියන ගුණය අතර ලොකු වෙනසක් තියෙනවා. දිට්ඨි කියන ගුණය අතර හා සම්මා කියන ගුණ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි මම මේ දෙක වෙන් කරන්න පටන් ගත්තේ. මේ සම්මා කියන ගුණය තියෙන්නේ කොටු කරන්නේ නැතිව තියෙන්නේ. ඒ විශ්වීය ගුණය. සම්මා කියන්නේ තථාගතත්වය, විශ්වීය ගුණය, ස්වභාවිකත්වය තියෙන්නේ සම්මා කියන ගුණේ. දිට්ටි කියන ගුණාංග පටෝයි පුජ්‍යලත්වයේ මත මමත්වයේ පත පදනංව සංස්කාර කරගෙනයි මේ සංකාර කරගෙනයි සියලුම මිනිස්සු සිටින්නේ. මේ පැහැදිලිද? මේක හරියට තේරුම් ගන්න, හොඳින්ම තේරුම් කරගන්න. එහෙමනම් අපිට වැදගත් වෙන්නේ සම්මා දිට්ටි නෙමෙයි, අපිට වැදගත් වෙන්නේ සම්මා ප්‍රමණය. අපිට සම්මා සංකප්ප වැදගත් නැහැ, අපිට වැදගත් සම්මා පමණයි. එහෙනම් මේ වචනේ ග්‍රාම්‍ය කරන්න උත්සාහ කරන්න කුමක්ද කියලා ඔබ පුළුවන් නම් අල්ලගන්න. ඈ හොයාගන්න. මට සම්මා වාචා වැදගත් නැහැ, මට වැදගත් වෙන්නේ සම්මා කියන ගුණේ පමණයි. මට සම්මා කම්මන්ත වැදගත් නැහැ, මට වැදගත් සම්මා කියන ගුණේ පමණයි. සම්මා ආජීව මට වැදගත් නෑ, මට වැදගත් සම්මා ගුණය පමණයි. සම්මා වායාමයක් මට ඕනේ නෑ, මට ඕන සම්මා කියන ගුණය පමණයි. සම්මා සතිය මට වැදගත් නෑ, වැදගත් නෑ, මට උපනා කරන්නේ සම්මා කියන ගුණය පමණයි. සම්මා සමාධිය මට වැදගත් නෑ, වැදගත් වෙන්නේ නිවන් දකින සම්මා කියන ගුණය පමණයි. තනිකර විකෘතියන්නේ බුද්ධිමය ඥානමය ලෝකේ තියෙන අයට යම් වෙනසක් ඇති කරගන්න මේ කියන්නේ සම්මා දිට්ඨිය දෘෂ්ටියක් කරගත්ත අයගේ පොඩ්ඩක් ඒක හොල්ලන්නයි මේ විදිහට අපි ප්‍රකාශ කරන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි කියවෙන්නේ. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෘෂ්ටි කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංකල්පයක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේම වචන සමූහයක් කරගෙනනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කම්මන්තයක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවිකාවක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වායාමයක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතියක් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධියක් කරගෙන හරිද දැන් සම්මාගුණේ ඉරිවැපත් වෙලාද නෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේම පලිබෝධයේ බවට එයාපත් කරගන්නවා ඒ නිසා තමයි ධර්මය නිසි විදියටමයි අල්ලගන්න ඕන දේරණේ ධර්මය නිසි විදියට නිසි ආකාරයටමයි ඒක ලබා ගන්න ඕන එහෙම නැතිව වැරදි තැනකින් ඒ ධර්මය කියන කාරණේ ඇති කරගත්තොත් එහෙම කවමදාකවත් අපිට ධර්ම අවබෝධයක් කරගන්න ලේසි වෙන්නේ නැහැ අනන්ත විශ්වයේ පර්චස් 10කට කොටු වෙන මිනිස්සුනේ ලෝකයෙන් එන්නේ පර්චස් 50කට 20කට කොටු වෙන මිනිස්සු තමයි ලෝකේ එන්නේ ඒහා සමානමයි මිනිස්සුන්ගේ බුද්ධිය ඥානය විශ්වය අනන්තයි ඒත් මිනිස්සුන්ගේ ඥානනේ තාම සීමා සහිතයි භෞතිකවාදී ක්‍රමයට බලන්නකෝ ඒක නේද අනන්ත විශ්වයේ පර්චස් 50කට 20කට අපි කොටු වෙනවා පොඩි කාමරයකට ඇඳකට මේසෙකට කොටු වෙනවා ඒ කොටු වෙනවා වාගේම මනුෂ්‍යගේ බුද්ධියත් එහෙම කොටු පටු තැනකයි තියෙන්නේ අන්න ඒ අපි නතර වෙච්ච තැනින් ඒ සිර වෙච්ච තැනින් අපේ බුද්ධිය අපි ගලවා ගන්න ඕන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බුදුදහමේ කිසිදු ආගමක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කිසිම ජාතියක් වර්ගයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එහෙනම් අනුමත කරනවා වෙන්නේ නැති නෑ අනුමත කරන්නේ නැහැ එහෙනම් මොකද්ද කරන්නේ නිෂ්ප්‍රභා කරනවා මොකද්ද මේ නිෂ්ප්‍රභා කරනවා කියන වචනේ හරි අර්ථය ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි පිලිගන්නේ මේක ඵලදායි දෙයක් නෙමෙයි මෙතෙන් දෙච්චර වැදගත් දෙයක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේපයක් නෙමෙයි නේ බාර ගන්නෙ නැතිව ඉන්නවා වගේ එහෙම නැත්නම් ඒක මිනිස්සුන්ට සුදුසු මට්ටමක දෙයක් නෙමෙයි කියලා ඒ වාගේ අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ සංස්කාර නිෂ්ප්‍රභා කරන්න හැකියාව තියෙනවා. නිදහස් කරන්න හැකියාව තියෙනවා. සංඛාරය අඳුනගත්තේ නැතිනම් සංස්කාර දුරු කරන්නට පුළුවන් කමක් නැත. සංස්කාරය අඳුනගත්තේ නැති වුණොත් සංස්කාරය දුරු කරන්නට පුළුවන් කමක් නැත. සංස්කාරකේ යනු සංඛාරේ යනු සංස්කාරනේ සංඛාරේ යනු යමක්ද ඔබ ගොඩ නගන්නේ එතන කුමක්ද තියෙන්නේ සංඛාර සංඛාර පිටින් ඉගෙන ගන්න එපා ඔබේ අධ්‍යාත්මයේ සංවේදීතාවය තුලින් හඳුනගන්න යමක්ද ඔබ ගොඩ නගන්නේ එයයි ඔබගේ සංඛාරය දැන් මේ මොහොතේ කුමන ගොඩ නැගීමකද ඔබ වාසය කරන්නේ දැන් ධර්මය අහන්න කියලා කියනවා ධර්මය ප්‍රායෝගික කරන්න කියනවා නමුත් මොකද කියන්නේ ධම්ම සංඛාර කරගන්න එපා කියනවා ධර්ම සංඛාරයක් වුණොත් ඒත් ගැලවෙන්න බෑ. ධර්ම සංඛාරයට අහුවෙච්ච අය මොකද වෙන්නේ? කියවනවා කියවනවා කියවනවා කියවනවා කියවනවා හරියට බුදුහාමුදුරන්ගෙන් විවරණ ගත්තා වාගේ කියවනවා. ඉවරයක් නෑ. ඇහුවාම ඔක්කොම කියලා ඉවරලා ඔබ ඔබ දැකලාද කියන්නේ? ප්‍රත්‍යක්ෂවද කියන්නේ? නැතාම නෑ. ලෝකෙන් හම්බෙන පිළිතුර ඒකයි. එනිසා ධර්ම සංඛාරයට අහුවෙච්ච පිරිස තමයි වැඩිම වික්ෂු පිරිසකුත් ඉන්නේ, වැඩිම උපාසික උපාසිකා පිරිසකුත් ඉන්නේ ධර්ම සංඛාරයට අහුවෙලා. ඊට පස්සේ ඒගොල්ලෝ හිතනවා අපි නිවැරදිම ඔව් බුදුහාමුදුරුවන්ගේ මඟ යනවා. අපි මේ ආත්මේ බෑ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ මේ ආත්මේ බැරි නම් ගෞතම බුද්ධ ශාසනයයි කවදාවත් බෑ. ඒ කියන්නේ මොකද ආයි පුදුනත් මේකමනේ උපදින්නේ නේ. ආයි පුදුනත් බුරුමේ හරේ, තායිලන්තේ හරේ, වියට්නාම් වල හරේ, මෙහේ හරේ, එහෙම නැත්නම් ඉතියෝපියාවේ, මොංගෝලියාවේ උපදින්නේ මෙහිමයි. දී ඒක ගෞතම බුද්ධ ශාසනයෙම කියලා ආය වෙන කොහක් අච්චන් උමනා කරන්න යන්න අවශ්‍ය නම් මේ ජීවත් වෙලා ඉඳිම මොංගෝලියාවට හරි ගිහිල්ලා නිවන් දකින්න පුළුවන්. බුරුමෙට හරි ගිහිල්ලා නිවන් දකින්න උනා කෙනාට පුළුවන්. ආයි මොකද්ද මේ ආත්මේ බෑ ගෞතම බුද්ධ ශාසනයෙදි කියන්නේ? ඒක නිකම් මහා උපායශීලී කපටි වචනයක් ඒක. හැබැයි මම ඒක අගය කරනවා අර මේ මෛත්‍රී බුදුහාමුදුරගේ කාලයට දැම්මට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. මොකද හේතුව මේක දැම්ම බෑමයි යන්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලෙටමයි කියලා දාවට වැඩිය ශ්‍රේෂ්ඨයි ගෞතම බුදු සාසනේ බුදු. ඒ වගේම මේ භාගයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හිතන එක ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි. එදිනුත් එහාට ගිහිල්ලා ඔබේ චිත්ත ධෛර්යය ශක්තිය තියනවා නම් අදිෂ්ඨාන කරන්න ඕන මම අද මේ දින මේ මාස කීපේ මේ වසර ඇතුළත ආදි වශයෙන් මේ ධර්මය අවබෝධ කරගන්නවාමයි කියලා අදිෂ්ඨානයක් දෙන්න ඕන. අදිෂ්ඨානයක් නැතුව නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා. කොහොමද බොහොමද මුල වාඩි වෙන්නේ? ලේ ඇට මස් නහර දිය වෙලා ගියත් එතකටු දී වෙලා ගියත් මිය ගියත් මොනියම් පිපාසයක් දරුණත් මොනියම් කුසගින්නක් දරුණත් මොනියම් වේදනාවක් දරුණත් මම බුදු බව ලබනවා මිස එහෙම නැත්තම් මරණය ලබනවා මිස මේ දෙකෙන් එකක් මිස මම නැගිටින්නේ මාරයා සලිත වුණා. මාරයා වෙන කොහොමවත් නැමේ ඉන්නේ ඔබ ළඟ. ඔබේ අභ්‍යන්තරේ, ඔබේ අභ්‍යන්තරේ අර මමංකාරයෙන් ගොඩනැගුණු ඒ මානසිකත්වය සලිත වෙන ලොමු දැහැගත්තා. යා නීතියටපත් වුණා. මේ මොකද්ද මට යොපු සංඥාව? දැන් මේ ලෝකේ අය ජීවත් වෙන්නේ කොහොමද? නේ ලෝකේ ජීවත් වෙන්නේ මමත්වය සනසෝමේ, මමත්වය පෝෂණය කරමි, මමත්වයේ අත්තරමින් නෙමේ සංස්කාර රැස් කරමි, මේ සංස්කාර දුරු කරන මාවතේ අදිෂ්ඨානයක් කරනවා. මගේ හිස හත් කඩකට පැලුණා. ඒකට හේතුව මේ පරේෂණය කරගෙන යද්දී බුදුරජාණන් වහන්සේට විශාල ඔළුවේ වේදනාවක් කියනවා. ඒ වේදනාවත් එක්ක හිස පැලෙන්න හා සමාන කැක්කුමක් ඒ කැක්කුමත් වේදනාවත් සමගම ඊළඟට අදිෂ්ඨාන ඇති කරගන්නේ මම මේ කැක්කුම වේදනාව ඔස්සේවත් මම පසුබහින්නේ නැහැ. මගේ හිස පැලෙනවා නම් හත් කඩකට පැලුණාවේ. මාරයා බැලුවා ඔළුව හිර කරලා මෙයා වළක්වන්න පුළුවන්ද කියලා. මෑ ඔළුව හත් කඩකට පැලෙනවා නම් පැලුණාවේ මම මේ මග දකින්නවා කියලා. මාරයට අල්ල ගන්න ඉතුරු වෙන්න කිසි තැනක් නැහැ. ඉඩ තිබ්බේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මාර පරාජය වුණා. මාරය බහැරව ගියා. ඒකයි කතාව. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේලාට ආර්ය මඟ උගන්වන උත්තමයන්ට මාරය එච්චර කැමති නෑ. දැන් මෙතෙන්ට මේ සුළු පිරිසක් ඇවිල්ලා මේ ධර්මයේ රස විඳින්නේ මමත්වයට එරෙහි පිරිසක් නේ. වෙන කාටවත් එරෙහි කෙනෙක් නෙමෙයි, තමන් ළඟ තියෙන මමත්වයටම එරෙහි පිරිසක්. මේ ලෝකයේ තමන්ගේ මමත්වයට එරෙහි පිරිස මොනතරම් අඩුද, මොනතරම් ස්වල්ප වූ කොටසක්ද ඉන්නේ මමත්වයට එරෙහි. වැඩිම කොටසක් ඉන්නේ මමත්වයට පක්ෂ පාතික. හොඳයි, මේ தത്വයට මනස යම් ආකාරයක පෙරල ගන්නට මත්ෙන් ඔබ සිටියේ කොතනද? මමත්වයට පක්ෂපාතී වෙන්නේ. මමත්වයට එරෙහි පිරිසක්. හැබැයි අපි මමත්වයට එරෙහි උනේ නැති වුණාට ඒ සමේ අපි වටපිටාව ඉන්න අයට නම් එරෙහිව සිටපු අවස්ථා තිබුණා. එහෙම කාලය ගත කරලා තේරුණා මගේ අභියෝගය වෙන්න ඕන වෙන කෙනෙක් නෙමෙයි, මගේ අභියෝගේ මමමයි. මම මට අභියෝගයක් බවට පත් කරගන්න ඕන. රජවරු සටන් කරද්දී අල්ලපු රටවල් රාජ්‍යවල අල්ලගන්න, තව පුජ්‍යලොත් එක්ක පුජ්‍යලො යටත් කරගන්න සිද්ධාර්ථ කුමාරයා සටන් කළේ තමා සමග සටන් කරලා දිනුවාම මුළු ලෝකයේ දිනුවාට වඩා වැඩි ජයග්‍රහණයක් ඔබට ලැබෙනවා. තේනවනේ? බුදුරජාණන් වහන්සේ බුද්ධියෙන් ඥාණයෙන් රජ කෙනෙක් වෙනවා. එහෙනම් අපි බලයෙන් බලය ඡන්දයෙන් නෙමේ බලයෙන් නෙමේ රජ වෙන්න අපිට හැකියාව තියෙනවා. කොහොමද? එහෙමනම් බලනකොට මමත් බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යයේ ඇමති කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යයේ මම නම් ඇමති කෙනෙක්. අර බලයෙන් ඡන්දයෙන් නෙමේ බුදුරජාණන් වහන්සේගේ රාජ්‍යයේ ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ පාර්ලිමේන්තුවට ඔබටත් ඇතුල් වීමේ හැකියාව තියෙනවා. 6000ක් විතර තරඟ වදිනවා, 225ක් විතර තමයි ඒකේ තේරෙන්නේ. ඉතින් නිවන් මාර්ගට ඔක සමාන නැද්ද? 110ක් විතර 15ක් විතර මේ ආර්ය මාර්ගට උත්සාහ කරනවා. ඒකෙන් ධර්මයේ දකින්නේ 10යි 10000යි වගේ අතර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ දුර්ලභ කෙන. හැබැයි අනිත් අයටත් යම් ප්‍රයෝජනයක් තියෙනවද නැද්ද? ඒ කියන්නේ එයාට අනාගත හරි ඒ තනතුරට පත්වීමේ පසුබිමක් ඒ ආශ්‍රිතව තැනෙනවා. ඒ තැනීම නිසා ඊළඟ ඡන්දෙදි හරි එයා එන්න ඉඩ. ඒ නිසා හැමෝම ඡන්ද ඉල්ලනවා වගේ ධර්මය ප්‍රකට කරන්නම ඕන, ප්‍රගුණ කරන්නම ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම කාරණයක්ම අහනවත් සමග එකවර ක්‍රියාත්මක කරන්න මේ එසේ නොදන්න අයට කියන්නේ සුනාත ධාරේත චරාත. චරාත කියන්නේ සම්මර්ෂණය. ඒ ධර්ම කරුණ අධ්‍යාත්මය තුල හැසිරවීම. ඒ ධර්ම කරුණ අධ්‍යාත්මය තුල හසුරවනවා. ඊට අනුව තමයි චේන්ජ් වෙනවා, වෙනස් වෙනවා. දැන් අපි කීවට කිව්වොත් එහෙම ඔයා දැන් හැපි මූඩ් එකක් ගන්න කියලා. දැන් රංගන ශිල්පියෙකුට හරි ශිල්පිනියෙකුට හරි කියනවා දැන් ඔයා ගන්න හැපි මූඩ් එකක් ගන්න. එයා වෙනස් වෙන්න උත්සාහ කරනවානේ. ගන්න බලන්න අපි කට්ටියත් හැපි මූඩ් එකක්. නේද? ඒ hina yanne happy mood එකක් ආවමනේ. එහෙම නැත්තම් කියනවා අනිත් එක නම් කියන්න හොඳ නෑ නේ. ඉතින් එහෙම නැත්නම් වෙන මූඩ් එකක් ගන්න කිව්වොත් එමේ ඒකත් එනවා. ඒ වගේ අර පරිවර්තනේ වෙන්න ඕන. දැන් අපි happy mood කියලා කතා කරගෙන හිටියට වැඩන්නේ. ඒක ගන්න ඕන එකට. නැත්තම තමයි චරිතය නිර්මාණය වෙන්න පටන් ගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ ගුණය අපි කියලා දෙනකොට මොකද වෙන්නේ? අර ගුණයට තමන් අර තමන් අහනවයි කියන එක විතරක්ම පැල් බැඳගෙන කන බැඳගෙන කනේ ලවුඩ් ස්පීකරයක් හයි කරගෙන ඇහුවයි කියලා මේ නිවන් දකින්නේ නෑ. ධර්මය අහන්න ඕන. ඒ අහන එක මනාව මේ කරුණු ක්‍රියාත්මක සුණාත ධාරේත චරාත එකවර ක්‍රියාත්මක කරා. සෑම වචනයක් තුලම මේ කරුණු හතර මේ තුන ක්‍රියාත්මක වෙමින් වෙමින් තමයි ඉස්සරහට යන්න ඕනේ. හැම වචනයක් තුලම සුණාත ධාරේත චරාත වෙනම වෙලාවක් ගන්න එපා. අස්සන වේගයෙන් ධාරේත ඒ වේගයෙන් සම්මර්ෂණය සහ පරිවර්තනය. අයයි කියන්නේ දැන් ගත්තනේ නේ. ඒක ආයි කියන්නේ හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඥානන්නේ තුල හසුරව ගන්න. අජානීය ආශ්‍රය වගේ එන අජානීය ආශ්‍රය කියන්නේ ආයි කියන්න ඕනේ. එක කිව්ව ගමන් දන්නවා. හරි බුද්ධිමත් ආකාරයෙන් වැඩ කරන්න පුළුවන් උදවිය ඉන්න. සමහර අයට නම් ඉතින් සිය පාරක් කිව්වත් තේරෙන්නේ නැති අය ඉන්නවා. ඒ ඇයිද මොකද වෙන්නේ? ඒගොල්ලන්ට තේරෙන ගොඩාක් කාලයක් යනවා. ඒ නිසා අපි උත්සාහවත් වෙන්න ඕන එක දේ එක පාරින්ම හඳුන ගන්න හැකියාව තියෙන්න ඕන. හොඳයි. සංඛාරා පරමා දුක්ඛා සංස්කාරය යනු ඕ දුක. ඒ සංස්කාරය යන ගොඩ නැගීමක්. යමක් දෝම ගොඩ නගන්නේ යම්කිසි භාවනා උපදේශකෙක් ඇවිල්ලා ඔබට දෙන උපදේශයක්. ඔබ හොඳටම බලන්න මේක සංඛාරයක්ද කියලා බලන්න. අහගෙන ඉඳලා කියන්න මේක මේ යෝගීතුමනි මේක සංඛාරයක් නේ. ඒ වුණාට මේකේ සංස්කාර ගොඩක් නෑනේ. එකයි නේ තියෙන්නේ කියලා කියයි. දැන් 1 2 3 නේ. 1 2 විතරයි. හා 1 2 නේද කියලා තුස්ම ගන්නකොට 1 පහළට එළවෙට 2 යෝග ක්ලාස් වල එහෙම ගන්නවා. එතකොට ඒද ආයකද ඒ කියන්නේ ඉලක්කම් 10ක් නැහනේ දෙකයි තියෙන්නේ. හරි. ඕකේ එකක් විතරක් ගත්තොත් එක සංඛාරය. හා 1 1 1 1 කියයි ඉන්න පුළුවන්. දෙවයි 1 එකක් නැතුව ඉන්නවනම් අන්න හොඳයි. එවිට එයා හැම දෙෙම ගතේ සිතේ කයේ ධර්මයේ පවතින සියල්ල දකිනවා ග්‍රහණය කරන්න. දැන් ගාන කරන්නේ හොඳට භාවනා ප්‍රකට කරගන්න අපේ මහත්තේ හරියට සිහිය පුරුදු කරපු කෙනෙක්. ගොඩාක් භාවනා මධ්‍යස්ථාන ආශ්‍රිතව වැඩපළ කරමින් භාවනාව ප්‍රගුණ කරලා ජීවිතේ කැප කළා. මට මේ ආත්ම භාවයේදීම ධර්මයේ දකින්න ඕන කියන මහා වේදනාවකින් හිටපු මහත්තේ කිරියා. ඒ මහත්තයාට එක වචනයෙන් මට මේක තේරුම් කරලා දෙන්න හැකියාව ලැබුණේ. ඒ මහත්තයා එක වචනයෙන් පරිවර්තනයක් සිද්ධ කරගත්තා. කිව්ව ස්වාමින් වහන්සේ මම සතිය දිනු කරනවා ඉතාම උසස් විදියට. මම කෑම කන්නේ බැසිකිලි කැසිකිලි කරන්නේ යන්නේ ඉන්නේ පවතින්නේ අඩුම තරමේ මොටෝසයිකලේ මම ධාවනය කරද්දී පවා මම සතිය පුරුදු කරනවා. මොටෝසයිකල යන සිහිය විතරයි මම පවත්වගෙන යන්නේ කියලා කිව්වා. මම දුන්න උපදේශය තමයි බැලූ බැල්මට හරි මෝඩ වචනයක් මේක. ඒ මෝඩ අයට. නමුත් එයා දන්නවා මේ ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. වහන්සේ ගැඹුරක් කතා කරන විශිෂ්ට බුද්ධියක් තියෙන කෙනෙක් අවඥාවෙන් මේක දිහා බලන්න බෑ, මම වගේ මිනිස්සුන්ට හිතා බලන්න ඕන කියලා කල්පනා කරන හිතා බලනවා. මොකද මම ඔහුට ප්‍රකාශ කළේ අපේ මහත්මය මොටෝ සයිකල යන සීයත් අතහැරලා යන මොටෝ සයිකලේ. බැලුම් බැලමට නම් හිතනවා මාව මරන්න ගියපු වචනයක් වගේ. මොටෝ සයිකල යන සීයත් අතහැරලා ගියාම මොටෝ සයිකල් වැටිලා මේ යන්න පුළුවන්. නමුත් එහෙම වෙන්න බෑ. උන්වහන්සේ මං වගේ මේ වයසක වුණදගෙන මරන්න මොටෝ සයිකලින් ඔය වගේ දෙයක් කියන්නේ නැහැ වටන්න. මොනවා හරි අර්ථයක්. මොටෝ සයිකල යන සිහියත් අතහැරලා යන. ඒ කියන්නේ මං කව ඔබ බොහොම හොඳයි. අනිත් සියලුම දේ අතහැරලා ඔබ එක සිහියකට ඇවිල්ලා තියෙනවා. මොකද්ද? යන විට යනවා, හිඳින විට හිඳිනවා, වාඩි වෙන විට වාඩි වෙනවා, මොටෝ සයිකලේ යන විට මොටෝ සයිකලේ යනවා, ආහාර ගන්න විට ආහාර ගන්නවා, වැසිකිලි කැසිකිලි යන විට ඒ ආදී කරන ඒ සිහිය පුරුදු කරගෙන තියෙනවා. ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. මම කිව්වා ඒකත් අතහරින්න. හැබැයි අර එතුමන් ඒ தත්වෙට සංවර්ධනේ වී සිටීමම තමයි මට උපකාරක වුණේ. ඒ අවසාන පඩියෙන් යාව ඉහළට අතර. නමුත් සංස්කාර ගොඩක පැටලිලා හිටියේ නම් මම කවදාවත් එයාව එක වචනෙන් එහාට දාන්න බෑ. ඒ නිසා භාවනාව යම් යම් භාවනාවල් වල ප්‍රයෝජනය යම් යම් අවස්ථාවන් වලදී අපිට උපකාරක වෙනවා. කුමන හරි භාවනාවක් ප්‍රගුණ කරන කෙනෙක්ට මේ ධර්මය කියන්න ලේසි. ඇයි? එයා මනසත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ ගරාජ් එකක ගෝල වැඩේට හරි අවුරුදු 4 5ක් නිකන් වාසය කරපු මිනිස්සෙකුට ආයි ගරාජ් එකකට ගත්තහම එයා වැඩ දැන් නැති වුණත් පොඩ්ඩක් යමක් කමක් කිව්වහම නේ අර 10 අතුර අරන් ඉන්නේ කිව්වහම දන්නවනේ. ඒ මිනිස්සය දන්නවා ඒක දරස් යාලා. ඒ වගේ කුමන හරි මනසත් එක්ක ජීවත් වෙන වැඩපිළිවෙලක වාසය කරොත් එයාට මේක කියලා දෙන්න ලෙහෙසි. ඒ කියන්නේ ඒකේ සමාර්ථයේ ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් දාර්ශනිකයෙක් නොවනට කියලා දෙන්න ලෙහෙසි. ඒ නිසා යම් ප්‍රමාණයක හිතත් එක්ක වැඩ කටයුත්තක භාවනාවක එහෙම නැත්නම් කරලා හැබැයි තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගන්න න්‍යායන් වල ආසත්තක පුජ්‍යලේ බවට පත් වුණා. ඒවා සංස්කාර බවට තමන් පත් කරගත්තොත් ඒවා පරම දේ ඒකයි කියලා ග්‍රහණය කර ගැනීමක් කළොත් ඒගොල්ලෝ එතනින් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ ඒ සංකල්පය තුල අතරමං වෙනවා. දැන් මේ ලෝකේ ඉන්නෝ අපේ ආගම හරි අපේ ආගම හරි අපේ ආගම හරි හරි කියලා කෑ ගහනවා. කවුරුත් එහෙම නෙනේ. බෞද්ධයෝත් එහෙමයි, කතෝලිකයෝත් එහෙමයි, මුස්ලිම් අයත් එහෙමයි, හින්දු අයත් එහෙමයි. ඒගොල්ලන්ගේ ආගම ඒගොල්ලන්ට හරි. හැබැයි මේ හරි කියන්නේ මොකන්ද? අපි ඔක්කොම සංකල්පය. සංකල්පය කියන්නේ මොකන්ද? නොදැක්ක මලමාලි. නොදැක්ක මලමාලිගේ වරුණාමනේ. නේද? කපුවා කියනවා කොන්නේ දිගයි, සුදු පාටයි, උසයි. නේද? මෙහෙමයි මෙහෙමයි, හැඬ මෙහෙමයි, පොල්වතු මෙච්චරයි, රබර්වතු මෙච්චරයි, ඒ මේ වගේ ලස්සනයි, කාර් එක මේකයි. කවු මහත්ය මලමාලි දැක්කද? නෑ, තාම දැක්කේ නෑ. බලන්න යන්න ඉතින් ඉන්නේ. අපිට ගොඩාක් දේශකයන්ගෙන් අහන්න හම්බෙන්නේ ওই කතාව නෙමෙයිද? ඉතින් මලමාලයට පුළුවන් කමක් නැහැ මලමාලිය ගැන හරියට ස්ථාවරයක් ඇති කරගන්න. මොකද බෑ. කපු මහත්ය මලමාලි හරියටම දැකලා නැහැ. ටෙලිෆෝන් එකෙන් තමයි කිව්වේ 40ක් වුණාට 25ක් වගේ තමයි වයස පේන්නේ. හරි, මේ ටෙලිෆෝන් එකෙන් තමයි කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හරිය ප්‍රශ්නයක් තියෙනවා. නොදැක්ක මලමාලි ගැන කරන ප්‍රකාශන දේශනා එක අතිශයින්ම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන ප්‍රත්‍යක්ෂ මාර්ගයක් ඔස්සේ කටයුතු කරනද මා දේශනා කරන දෙයක් නෑ. ඒක පිළිගන්න බෑ. හාමුදුරුවෝ කියන එක පිළිගන්න බෑ. ඒක නම් පිළිගන්න පුළුවන්. ඔය පිළිගන්න බෑ හා පිළිගන්න පුළුවන් කියලා කියන්නේ මොනවද? ඔය තමන්ගේ බුද්ධියට සමාන දෙයක් කිව්වහම ඒක මට පිළිගන්න පුළුවන්. තමාගේ බුද්ධියට සමාන නොවන දෙයක් කිව්වහම පිළිගන්න බෑ. ඕක තමයි සංකල්ප පදනම් කරගෙන, දෘෂ්ටි පදනම් කරගෙන දේශනා අහන ක්‍රමවේදය. එසේ නැතුව ඔබ ප්‍රත්‍යක්ෂතාවය පදනම් කරගෙන ධර්මය අසන්න. ඔබට ඒක තේරෙනවද හොඳට? ප්‍රත්‍යක්ෂතාවය පදනම් කරගෙන ධර්මය අසන්න, සංකල්ප දෘෂ්ටි පදනම් කරගෙන ධර්මය අසන්නේ නැතිව. සුද්ධෝදන මහරජතුමාගේ දේවිය වන විසාකා මහ උපාසිකාව දවසක් මල්වට්ටිය අරගෙන ආවා දේවරම් මහ විහාරයට. ඔබට මොකද හිතෙන්නේ? සුද්ධෝදන මහරජතුමාගේ සිය දේවිය වන බිරිඳ වන විසාකා මහ උපාසිකාව දවසක් ආවා මල්වට්ටිය අරගෙන දේවරම් මහ විහාරයට. ඔබ මොකද කියන්නේ? වැරදි කියමන කොහොමද ඒක වැරදි වුනේ? පෙර සංකල්පයක ගලපලා බැලුවා. නෑ නෑ, එහෙම එකක් නෑ. අපි එහෙම නේද තියෙන්නේ? අපි එහෙම දෙයක් නෙමෙයිනේ. අපි එහෙම දරගෙන තියෙන නේද? කියන ආකාරයෙන් අපිට මේක බුද්ධි කරගන්න බෑ. ආන්න අපි සංකල්ප ඔස්සේ යහදී අපිට සිද්ධ වෙන දේ පෙන්වන්න මම ඒකේ ඒ කතා ප්‍රවෘත්ති මොනවා හරි ප්‍රශ්නයක් පෙන්වන්න නෙමෙයි උත්සාහ කරේ. සංකල්පයක් ඔස්සේ යහදී ඒක වෙනස් වෙනකොට අපිට ඇති වෙන පීඩනය. දැන් මේ ආකාරය පිළිගන්න කියනවත් මේක එහෙම නෙමෙයි මෙහෙමයි කියනවත් නෙමෙයි. ඔබ තුල ඒක ප්‍රත්‍යක්ෂව තේරුම් කරලා දෙන්න මේ සංකල්ප නිසා අපිට ඇති වෙන පීඩනය. දැන් අපි ලෝකේ යම් මතයක් ඔය ආකාරයෙන් ගොඩ නැගුණොත් එහෙම ඒකත් එක්ක ඒක ප්‍රබලව අපි ගන්න නිසා ඒක එහෙම නෙමෙයි ඈ. සුද්ධෝදන මහරජතුමාගේ සිය දේවිය නේද මහමායා දේවිය කියලා මෙහෙම ගන්න නිසා අර අර ඒකට අපිට මේ වචනෙත් එක්ක අපි සටන් කරන්න පටන් ගන්නවා අපේ බුද්ධිය. ඉතින් මෙන්න මේකයි ලෝකයේම තියෙන ස්වභාවය. ආගමික, වාර්ගික, ජාතික, සංස්කෘතික, භාෂාමය ඇති තියෙන ප්‍රශ්නය. ඒ නිසා මේ ලෝකයට අවශ්‍ය කරන්නේ බලය නොව මොළය. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන්නේ පොලිස් බලයවත්, හමුදා බලයවත්, නීති බලයවත් නෙවෙයි මොළය. ඒ නිසා මොළය දායාද කරන බැවින් මේ ලෝකේ මිනිසුන්ට ඒක දෙය නෙවෙයි දායාද කරන්නේ. ඒක තමන්ම වඩා ගන්න ඕන. ඔය බොරු මේ අනුන් දෙනවයි කියලා කම්මැලි වෙනවා නම් ඒගොල්ලෝ මම හිතන්නේ අනුන් තමන් තුල දෙයක් ඇති කරනකන් තමන් බලාගෙන ඉන්නවා නම් ඒක හරියට යාචකයේගේ ක්‍රමයේනේ. රෙද්දක් කියලාගෙන අනුන් කීයක් හරි දෙයි කියලා බලාගෙන ඉන්න ක්‍රමේනේ යාචකයාගේ තියෙන්නේ. එතකොට දෙයියන්ට, කර්මයට, සංසාරයට, පිනට, පවට යම් යම් දේවල් අපිට ලබා දෙන්න කියලා, සාංසාරික දේවල් වලට අපිට යමක් ලබා දෙන්න කියලා ඉඳහැරලා තමන් රෙද්දක් කියලාගෙන වාඩි වෙලා ඉන්නවා නම් එයාට කියන්න තියෙන්නේ සංසාර හිඟන්නෝ. මේ ලෝකේ ඉන්නේ වැඩිපුරම සංසාර හිඟන්නෝ. ඒ කියන්නේ දෙයියන් ඉස්සරහ රෙද්දක් කරලා වාඩි වෙනවා කියනෝ මට මේ දේ ලබා දෙන්න කියලා. ඒ නිසා සංසාර හිඟන්නේක් නොවේ. ඔබ තුල ඇති වීර්යය, ඔබ තුල ඇති ඥානය, ඔබ තුල ඇති කුසලතාවේ කෞශල්‍ය නේද ගුණය ඇති කරගන්න. සමහර වැඩක් සාර්ථක වුණාම කියන දෙයියන්ගේ පිහිටෙන් ඒක හරි ගියා. මන්න කවදාවත් දෙන්නේ නැහැ. ඇයි? ඒක දෙයියන්ගේ පිහිටෙන් නෙමෙයි හරි ගියේ මගේ උත්සාහයෙන්. ඇයි සාර්ථකත්වයේ දෙයියන්ට දෙන්නේ? එතකොට අසාර්ථක වුණාම ඒක මගේ අත්‍යරයෙන් සිද්ධ වුණේ. දෙයියන්ගේ පිහිටෙන් නෙමෙයි. ඒකත් දෙයියන්ගෙන් නෙමෙයි. ඒ මං අතපසු වීමෙන් ප්‍රමාද වීමෙන් බස් එක මං එන්නට කලින් ඉන්නේ. ඒක දෙයියන්ගේ පිටින් එක. නේ මම ටිකක් අද පරක්කු වුණා. බස් එක හතර තියෙන්නේ බස් එක ගියා. එනකොට දෙයියන්ගේ පිටින් නෙමෙයි. එහෙම නැත්නම් අපේ මිනිස්සු තමන්ගේ මමත්වයට තමන් දොසක් කියන්න අකමැති කමට මොකද කියන්නේ? අද මුනිච්චි වෙච්ච මිනිස්සයා හොඳනේ මේ මනුස්සය මුචිච්ච නිසා තමයි බස් එක මට මගහැර. එහෙමත් නැත්තම් අපේ නෝනගේ වැරද්ද මට අද උදේ අයිති කරේනේ. එහෙම නැත්තම් කාගේ හරි දෝෂයක්. තමන්ට තමන් දොස් කියා ගන්න තැනට එන්නේ නම් නෑ. ඒත් මේ ආත්ම ගවේෂණයේ යෙදෙන අය මේ මමත්වයේ පරාද කරන්න එන අය මමත්වයට තස්කෙන් බුදුහාමුදුරු කවදාවත් පංචස්කන්ධා දුක්ඛා කියලා කොතනකවත් දේශනා කරේ නැහැ. පංචස්කන්ධේ දුකයි කියලා දේශනා කරේ නැහැ. දේශනා කරේ උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් උපාදානස්කන්ධේ තියෙන දේවල් ගලවල කෑලි කෑලි බලන්න පංචස්කන්ධේ තියෙන කෑලි කෑලි ගලවල බලලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම කෑලිවල බලන්නට ඕන වෛද්‍ය උපාදියක් ලබා ගන්න කැමති කෙනෙක්. මේවා නහර මේවා යටකටු මේක අස්ති මෙච්චරයි මෙච්චරයි කියලා ගණන් කරන්න ඕන. මේවා දිහා පිළිකුල් සහගතව බැලුවයි කියලා ඔබට ඇති වෙන සිතක් හෝ ශාන්තියක් යහපත නැත. ප්‍රසාදය ඔබ තුල නැති වී අප්‍රසාදය කියන ගුණය ඇති වෙයි. නමුත් අප්‍රසාදයේ නිසා ඇතිවෙන මානසික තත්වයේ ප්‍රසාදයේ නිසා ඇතිවන මානසික සත්වයේ දෙකේම බලපවත්වන්නේ දෘෂ්ටි සංකල්ප සහ සංස්කාරකයන් පමණයි. සංකාර පමණයි, වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ මැණිගලක් අතේ තියෙන මිනිස්සයගෙන් මැණිගල අරගෙන කළු ගලක් දෙන ඔයා දැන් ඔය කළු ගල දිහා බලන් ඉන්න කියලා. එයා ඒත් මල්ල මල්ලක් තමයි උඩ තියන්නේ. ඇට මල්ලක් ඔලුවට තියාගෙන ඉන්න මනුස්සයට ඕක අයින් කරලා දෙනවා. ගල් ගඩොල් ගෝණියක් තියලා ඉවරලා මේ දැන් ගල් මෙන්න මේ ගඩොල් ගෝණිය තියාගන්න. ඉතින් මිනිස්සුන්ට ගැළවීමක් නැහැ මේ ලෝකේ. භාවනා ආයතනවලත් සමහර විට උපදේශනවලත් ගැළවීමක් නැහැ. ඒ දැන් ආගම් වලට ගියත් ගැළවීමක් නැහැ. අරයා උඩ ඔලුවට තියෙන රත්තරම් මල්ල දෙක අයින් කරලා හා වෙන මේ අපි යකඩ මල්ල තියාගන්න ඔලුවට. ආයි ඒකත් හොඳ නැතුව වෙන වෙන ආගමකටත් යනවා මේ මිනිස්සයා. ඊට පස්සේ එයාට ගියාම කියනවා ඔය මල්ල පැත්තකින් තියන්න මෙන්න අපේ මල්ල මේක තියාගන්න ඔලුවට. හැමදාම මිනිස්සයා වේදනාවෙන් බරෙන් බයෙන් තැති ගැනීමෙන් දුකෙන් සංවේගයෙන් ඉන්නවා. ඊට පස්සේ මොකද කියන්නේ? මට හරි වේදනාවයි, මට හරි බයයි. හයියෙන් කෑ ගන්න. කාඩු දෙයියන්ට ඇහෙන හයියෙන් කෑ ගන්න. දවසට කීපාරක්? 10 පාරක්? ඔබ පුළුවන් තරම් කෑ ගන්න. දෙවියන් කමා කර ගන්න තරමට ඔබේ දිහා දෙයියෝ බලයි. ඉතින් මේව දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේව දිහා බලන මට පිස්සුද? ඒවත් ඒව කරන මිනිස්සුන්ට පිස්සුද කියලා. ඉතින් ලෝකේ සියලු දෙනාට උමුතුවක් තියෙනවයි කියන එක, පිස්සුවක් තියෙනවයි කියන එක, මුලාවක් තියෙනවයි කියන එක මොනතරම් සාධාරණ යුක්ති සහගත වචනයක්ද? ඒක දැන දැන නෙමෙයි, නොදැන තියෙන්නේ ඒක. අපි ළඟත් ඒක තිබුණා. මිනිස්සෙක්ගේ පළවෙනි ආගම මමත්වය. ඉහලින්ම තියාගෙන තියෙන හැම මිනිස්සෙක්ම ඔළුවට කවුද? මම ඔළුවට තියාගෙන ඉන්නේ වෙන කෙනෙක් නෙවෙයි. ඔළුවට තියාගෙන ඉන්නේ මම, වෙන කෙනෙක් තියාගෙන නැහැ. ඒ නිසා අපි ඒක හරියටම තේරුම් කරගන්න ඕන. මමයි ඔළුවට තියාගෙන ඉන්නේ කියන කාරණේ. මමත්වයේ ඔළුවට තියාගත් ආකාරයේ පිළිබඳව තමන් ගන්න මෙන්න මමත්වයේ ඔළුවට තියාගත්තාම ඔන්න මමත් මම ඔළුවට තියාගෙන ඉන්න විදිය. ඔය ලොකු මෙඩිටේෂන් අර්ථයක් මේ පින්තූරයකින් මේ ගිනල්ලා දෙන්නේ. හැම කෙනාම ජීවත් වෙන්නේ ඔහොමයි. මම ඔළුවට මේ දැන් මේ මේ පල්ලෙහා ඉන්න මිනිස්සෙම අර උඩ ඉන්නේ ඔළුවට වාඩි වෙලා ඉන්නේ. මම ඔළුවට තියාගෙන ඉන්නේ. පළවෙනි ආගම මොකද්ද? මිනිස්යාගේ පළවෙනි ආගම මමත්වය. ඒ නිසා දෙවෙනි ආගම නෙමෙයි අපි වෙනස් කරන්නේ. දෙවෙනි ආගම මොකද? Tamanට පාරම්පරිකව ලැබෙන ලේබලේ සහතික. ඇත්තෙන්ම ඒක ලේබලයක් හැටියට තිබුණාවේ. ඒක වෙනස් කරන්න ඕනත් නැහැ, මාරු කරන්න ඕනත් නැහැ, නිගා කරන්න ඕනත් නැහැ. ඒක තිබුණාවේ. ඒක ලේබලයක්. පොඩි ලේබලෙත් කමක් නැහැ. තිබුණා. මේ ඔක්කොම මේ ශාස්ත්‍රවරු කියනයි මේ මිනිස්සුනේ. මොනවා හරි සංස්කෘතියකින්, මොනවා හරි අදහසකින්, මොනවා හරි සංකල්පයකින්, මොනවා හරි දේශගුණිකහ පැවැත්මක් තුළ හේතුකාරක පදනම් කරගෙන යම් යම් දේවල් ප්‍රකාශනය කරලා තියෙනවා. ඒ හැම දෙයකම ඒ වාතාවරණයන් වලට අනුව, ඒ බුද්ධි මට්ටම් වලට අනුව, ඒ කාල සීමාට ආවට අනුව ඒක ඕකේ කමක් නෑ. ඔය කිසිම ආගමක කතා කරද්දි මේ වාහන වලින් ගමන් බිමන් යන තේවා එකක් පිළිබඳව කතා කරලා නෑ. කතා කරලා නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. දැන් නිගණ්ඨනාත පුත්තගේ ඉන්න කාලේ ඇස් වලට ඇස් කණ්ණාඩි පළඳින්න එපයි කියලා නීතියක් ආවේ නෑ. ඒ නිසා අද නිගණ්ඨනාත පුත්තලගේ සමහර කට්ටිය සන් ග්ලාසස් දානවා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්ත ඉන්න කාලේ ලැප්ටොප් තිබ්බේ නෑ. ලැප්ටොප් කම්පියුටර්ස් තිබ්බේ නෑනේ. අවුයි පව්ගේ සේවසේනේ. ඒ නිසා ලැප්ටොප් පාවිච්චි කරන්න එපයි කියලා තිබුණෙත් නෑ. ඊට පස්සේ බෙන්ස් කාර් එකක් පාවිච්චි කරන්න කාර් තිබ්බෙත් නෑනේ. බෙන්ස් කාර් එක යන්න එපයි කියලා තිබ්බෙත් නෑ. ඒ නිසා බෙන්ස් කාර් එකක් පාවිච්චි කරන කොහොමද? සංග්ලාස් දෙකක් දාලා ලැප්ටොප් එකක් යූස් කරමින් බෙන්ස් කාර් එක හෙළුවෙන් යනකොට කොහොමද ලස්සන? මේක ඇත්ත කතාව. මම මොන ඡායාරූප දාස කියලා බෙදන්න මේ තියෙනවා මේ ඉන්දියාවේ ප්‍රධාන නිගණ්ඨනාත පුත්‍රයා. ඒ විශාල ජනාධිපති කෙනෙකුට වගේ යට ගන්නිය. සංග්ලාසස් දාලා ලැප්ටොප් එකක් යූස් කරමින් බෙන්ස් කාර් එක හෙළුවේ යනවා. මේ ලෝකයට වෙන දේවල් ඈ අර ඇඳුම් එක වෙනස් කරගන්න බෑ. මොකද ඒ කාලේ මේකේ පාන් ගිහලා කිව්වා ඒකෙන් සුස්නාව. දැන් ඊට හා සමාන නෙමෙයිද අපේ ගොඩක් හාමුදුරුවෝ තණ්හා ඉවත් කරන්න උගන්වන වැඩපිළිවෙල? රෙද්ද විතරයි ගලවන්නේ නැත්තේ? අනිත් ඔක්කොම පන්සලට අරගන්නවනේ. පන්සලට අරගන්න ක්‍රම වේදිකුත් තියෙනවා. නමුත් නිකන් අන්න ඒ ක්‍රමයේ නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමයට තමයි අත්හරින්න කියන්නේ. අර ඒ කාලේ මේ තිබුණු ආගම් වල තිබුණු නොයෙකුත් අර පැරණි මතවාද ක්‍රම වලට තමයි අපි අත්හැරීම වුරුදු කරන්න කියන්නේ. දීලා දීලා මෙහෙම දීලා දීලා අන්න අයට දීලා දීලා දෙන්න නිසි තැන අවශ්‍ය තැන අවශ්‍යතාවයට පමණක්. පින අපේක්ෂාවෙන් පින්කම් කළොත් පින නැති වෙන්න පුළුවන්. පින කියන්නේ අද්භූත දෙයක් නෙමෙයි. හිතේ සහනය, හිතේ සතුට, හදවතේ ප්‍රසාදය. ඒ තුලින් පින මැන බලන්න. දැන් යමක් කරන්න කලින් අපිට කෝල් එකක් දීලා අහනවා, ආන්දරනේ මේක කළාම අපිට පින් සිද්ධ වෙනවද කියලා. ඈ එහෙමනම් ඉතින් ආයි අහන්න ඕන මොනව හරි කරන්න ලෑස්ති වෙනකොට අපිට මේක කළොත් පෞ සිද්ධ වෙනවද කියලා අහන්න වෙයි. තමන්ට තමන් සංවේදීව තමන්ගේ පව, තමන්ගේ පින, තමන්ගේ මහත්ඵල මහානිසංස බව තමන්ට මැනගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඒකයි අපිට තේරුම් කරගන්න. ඒ නිසා අපි පළවෙනි ආගම වෙනස් කරමු. මොකද්ද පළවෙනි ආගම? මේ දේ නොලුඩු තියාගෙන ඉන්නේ. දෙවෙනි ආගම කරේ නිදාගන්නේ ලාංඡනේ. පළවෙනි ආගම ඔලුඩු තියාගන්නේ. මම ඔලුඩු තියාගෙන භාවනා කරනවා. මම ඔලුඩු තියාගෙන භාවනා පන්ති යනවා. මම ඔලුඩු තියාගෙන හැමතැනම යනවා. මමත්වයේ කියන්නේ කොරෙක්. එසා කොරා ඔලුඩු තියාගෙන අන්ධය අඟනවා. අන්ධය ඇස් ඇරියොත් කොරා අවශ්‍ය කරන්නේ නෑ. අන්ධය කොරා කරේ තියාගෙන ඔලුඩු තියාගෙන යන්නේ ඇයි? අන්ධයට ප්‍රයෝජනයක් තියෙන්නේ කොරා නිසා. එනිසා අන්ධ කෙනා සම්මාදිට්ඨික බවට පත් වුණාට පස්සේ කොරා මමත්වය අවශ්‍ය කරන්නේ. ඥානෙ උදා වෙනවත් එක්කම කොරා බහැලා යනවා. කොරා ඇත්තම ඇදලා බිමට දානවා. මොකද හේතුව? දැන් මේ ඇති මං කාලේ තියන් ගියා. දැන් මගේ ඇස්තික ඇරුණා. බලන්නේ තියෙන ලස්සන බොහොම ඉතාම පැහැදිලිව මේ ඔබ කරන දේ, ඔබ තුළ පවතින දේ, සෑම භාවනාවක් කරන්න කිය, සෑම පැවැත්මක් තුළම හොඳට බලන්න ගැඹුරින්. කවුද ඔබ ඉහලින්ම ඔලුඩු තියාගෙන ඉන්නේ? ආගම අදහන වෙලාවට, යාඥාවක් සිදු කරන වෙලාවට තොක්කෝම මම ඔලුවට තියාගෙන. දෙයියන්ටත් වැදලා කියන්නේ මොකද්ද? මම බේරලා දෙන්න, මම සුගතිගාමි කරලා දෙන්න, මාව දෙයියෝ ළඟට ගන්න. ඒක හරියට පෙන්නුතුනේ කාන්තාරික දිය පොදක් පිපාසය නිසා මහා අර වැලි හාර හාර මිනිස්සේ දිය සොයනවා වගේ වැඩ. තෙරක් නොපෙන්න සාගරයක වැටිලා තනි මිනිස්සේ help me කියලා කෑ ගහනවා. කවුරුත් නෑ මට පිටායි. හයියෙන් කියනවා මට උදව් කරන්න කියලා. ඒ වගේම තෙරක් නොපෙන්න සාගරයේ මැද ඉඳලා හිතූ පැත්තේ පීනනවා. යන හිතෙන මේ පැත්තේ කොට බිමක් ඇති කියලා ඒක අතර තියෙනවා. ඒ වගේ තමයි ලෝකයේ අසරණ මිනිස්සුන්ගේ යෙදීලි, යාඥා, ප්‍රාර්ථනා, ඉල්ලීම්, සමහරලාට භාවනා. ඒ නිසා අපි යදින නෙමේ හදන මනසක් දාගන්න නේද? ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක් යාවහං වූතු සම්බ දුක්ඛා පපුජ්ජතු. එහෙම නැත්නම් නිරුජ්ජතු කියලා කියන්නේ ඒකත් යදීමක්. මගේ ආශ්‍රවයන් දුරු වෙලා මට නිවන් සුව ලැබෙනවා කියලා. දැන් අපි හැම ධර්මයකින්ම මතක් කළා නිවන් මඟ, නමුත් අවදි කරගත්තේ නැහනේ. ඉතින් මේ පුණ්‍ය කම්ම, මේ පුණ්‍ය කර්මය මට හේතු වේවා කුමකටද? ආසවක්ඛය ඥානය, ආශ්‍රව ක්ෂයකල ඥානය ඇති කරගන්න ආසවක්ඛය. ආශ්‍රවයන් ක්ෂය කර කුමද ආශ්‍රවය කියන්නේ? සංස්කාර අතර හා ආශ්‍රවය අතර වෙනසක් නෑ. සංකාරම තමයි දැන් ධාමයේ තියෙන එක්තරා ලක්ෂණයක් තමයි. එකම දේ, එකම ස්වરૂපයක් ගන්න දේ විවිධ වචන ස්වરૂපවලින් ආමන්ත්‍රණය වෙනවා. දැන් අපි ජලයට නම් කීයකින් ආමන්ත්‍රණය වෙනවද? මේ භාෂා කීයකින්? සිය ගානක් නේ. ආකාරයට වතුර කියන දෙයට ආමන්ත්‍රණය කරනවා. ඒ වගේ ධර්මයේ එකම ඒ නියෝජනයේ තියෙන දේ විවිධ වචනවලින් තියෙනවා. සිරීපාද කන්ද, සමනල කන්ද. ඉතින් එතකොට සමනල කන්ද මොකද්ද, සිරීපාද කන්ද මොකද්ද? ආන්න ඒ වගේ. එතකොට එකම ඒ වගේ ආමන්ත්‍රණය වෙනවා ධර්මයේ එකම තැනටයි ඒ වචන ගලාගෙන යන්නේ. ඒ නිසා අපි ඒවා වෙන වෙනම හොයන්න ගියොත් සමනල කන්ද, වෙනම හොයන්න ගියොත් සිරීපාදි කන්ද, වෙනම හොයන්න ගියොත් ඒ මිනිස්සයා පිස්සික් වෙනවා. මොකද හේතුව ඒක එහෙම එකක් හොයන්න ලෝකෙ නැහැ. ඒ නිසා අපි හරියට එක දෙයකට කතා කරනකොට තියෙනවා. ඊළඟට අපි මේ ධර්ම වාසයෙන් කතා කරන ඔය කෙලෙස් අනේක විද නීවරණ ධර්ම, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සියල්ලගේම මිනිස්යාගේ ඇස කන නාසය දිව ශරීර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අතීත අනාගත වර්තමාන මේ තියෙන 84000 42000 ඔය ඔක්කොම කියන ඔය අභිධර්ම සූත්‍ර ඔක්කොම වලින් කියවෙන දේ සියල්ල එකට කැටි කරලා එන තැන ඒකට ගොනු කරලා තියෙන ධර්මකාරණයක් හැටියට මා දකින්නේ සංඛාර පරම දුක්ඛ කියන වචනය. ආවෙන දෙයක් අවශ්‍ය නැහැ. ඉච්ඡර හකුලවා කියන්න පුළුවන්ද කියලා හිතෙනවා. නමුත් ඇත්තෙන්ම ඒක ධර්මය දුටු කෙනෙකුට, ධර්මය අවබෝධ වෙන කෙනෙකුට එච්චර ඒ තරමට ඒක හකුලවලා ගන්න පුළුවන්, එකතු කරලා ගන්න පුළුවන්. සංඛාර පරම දුක්ඛ කුමක්ද ඔබ ගොඩනගන්නේ? එයයි ඔබගේ සංඛාරය. කුමක්ද සංඛාරය? දුක තියෙන්නේ එතනයි. දුක කියන්නේ සංඛාරයටමයි. ඇයි සංඛාර කරන්නේ? එතකොට අහන්න පුළුවන්, ඇයි අපි තුල සංස්කාර හැදෙන්නේ? සංඛාර හැදෙන්නේ ඇයි? ඇයි අපි සංඛාර කරන්නේ? යන්න කාටද යන්න ඕන? පටිච්ච සමුප්පාදයට යන්න. අවිජ්ජා පත්‍ය ආවනේ උත්තරේ. මොකක්ද අවිද්‍යාව? ජලය සේපේනවා, මිරිඟුව ජලයනේ. ගිනි රවුමක් සේපේනවා, ගිනි පෙල්ල කරකවන විට ගිනි රවුමක් නැහැ. ඉරට හැතක්මයි වගේ පේනවා, හැතක්මක් නෙමෙයි දුර. සිතිජය තව කිලෝමීටර් 15කින් අහස අවසන් වෙනවා පේනවා. එහෙම දෙයක් නම් ලෝකේ නැත. මමෙක් ඉන්නවා වගේ පේනවා. සිතිජය කිලෝමීටර් 15න් වාගේ, ඉරට හැතක්මක් වාගේ, ගිනි රවුමක් වාගේ, ඈ මිරිඟුවේ ජලය ඇති වාගේ මමත්වයක් පේනවා. මේ ඉන්නේ මම. මගේ අදහස, මගේ සංකල්පනය, මගේ ආගම, මගේ ජාතිය, මගේ කුලය, මගේ වර්ගය, මගේ ගෝත්‍රය මොනවද මගේ නොවෙන්නේ? මගේ නොවන එකම දේ මම. ඔබට ඒ තේරුණාද? මගේ නොවන එකම දේ මම. මේක නොමිලි කියලා දෙන හින්ද කිසි අගයක් නැන්නේ. මේවා හරියටම සෑහෙන අය කරලා කියන්න ඕන දේවල්. සමහර අය මෙච්චර දේවල් කියන්නේ නැහැ. මොකද ගුරු මුෂ්ටි වශයෙන් තියාගන්නවා මේවා. ඒ විශිෂ්ට කරුණු කියන්නේ නැහැ. වෙන ආගමිකයෙක් හරි මේ මේවා හිඳගත්තාම ඒගොල්ලන්ට හොඳ දේශකෙක් වෙන්න පුළුවන් මේවත් එක්ක. ඒ නිසා උන් අල්ලගන්නේ කියලා වෙන කෙනෙක් නම් කියන්නේ නැහැ. පෞද්ගලිකව කෙනෙකුට කියලා දෙන්න ප්‍රාසිගතව තමන්ගේ ගුලුගෝල පරම්පරාවකට දෙන උපදෙස් පවා අපි ඊටාම ප්‍රසිද්ධව ලබා දීලා තියෙනවා. සමහර ධම් කරුණු තියෙන එහෙම දෙන්නේ නැහැ. තමයි ගෝලයෙන් එහාට දෙන්නේ අර මන්ත්‍ර ශාස්ත්‍ර වගේ තමයි. ඇයිද අපි සතුරු කෙනෙකුට ධර්මය දෙන්නේ? නමුත් බුදුදහමේ බුදුරජාණන් වහන්සේ එහෙම කරේ නැහැ. ඒක තමයි මහා කාරුණිකයි කියලා කියන්නේ. අනිත් කෙනා මේ ධර්ම කරුණ අරගෙන හැදෙයි කියලා එහෙම කිව්වේ නැහැ. දැන් මේ ධර්ම කරුණ අහලා වෙනත් ආගමිකෙක් හරි පෝෂණය වෙලා යාගේ ආගම තුල යාගේ පිරිස වර්ධනය කරගනී කියලා හරි අපි ඒකට ලෝභයක්ම නැහැ. එයාගේ ඉන්න වටපිටාවේ මිනිස්සුගේ මානසිකත්වයේ සූපත් කරාවේ බුදුහාමුදුරන්ගේ නම පාවිච්චි කරන්නේ නැතුව කියලා අපි ඒකට කිසිම ගැටලුවක් ඇති කරගන්න. ඒ තමයි මහා කාරුණික බව කියලා කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ගුරුමුෂ්ටි තියාගෙන කිව්වේ නෑ. ඒ අහනනේ ඒ කාලේ ඇවිල්ලා බුදුහාමුදුරු ගුරුමුෂ්ටි තියුවේ තියනවා තව මොනව හරි. බුදුරයාණන්ස් කියෝනේ අසන්න දේ ඕන දෙයක් මේ දැන් අහන්න. පිරුණා පාන කලේ දැන් මහන් මොනවා හරි සැකයක් කුරුසක් විචිකිච්ඡාවක් තියනවා නම් අහන්න එකක්වත් තියන්න එපා. ඒ සියල්ලම අහලා ඉවරුණාට පස්සේ තමයි උත්තර දීලා පිරුණම් පාන. බුදු කෙනෙක්ගේ පිරුණම් පෑම කියලා කියන්නේ අපි වගේ හුස්ම යනවා වගේ වැඩක් නෙමෙයි. උන්වහන්සේ සමාපත්තියට සමවැදිලයි නිරෝධ සමාපත්තියට පහන සංඥාවෙන් සමවැදීමෙන් තමයි වෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මලේ මැරුණේ නෑ. ශාරීරික අපහසුතා තිබුණා. ඒ වුණාට ඒ වෙලාවේ එහෙම මරණයක් කියන එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඕනනම් ඒක සූපත් කරගෙන තව කාලයක් හරි බුදුහාමුදුරන්ට වැඩ ඉන්න තිබ්බා. අර කායික අපහසුතා ඒවා වැඩපවතන ඒක ආරාධනය කරනවා වැඩ ඉන්නවා. බුදුරජාණන්සේලා නිරෝධ සමාපත්තියට සම්බන්ධ පහළ සංඥාවේ නිවන් දකින්න. මට පහළ සංඥාවේ නිවන් දකින්න මට්ටමට කෙනෙක් දියුණුවේ උනේ නැති වුණත් මට හරි ආසාවක් තියෙන මිනිස්සු සතර අපායට යන්නේ නැති මට්ටමට ගොඩනගා. මොකද හේතුව මම එපමණකින් සෑහෙනවා. දැන් ඒ කාලේ අපේ රහතන් වහන්සේලා හැම හිටියා. පිරිසක් ධර්මයේ දේශනා කළ සෝවාන් මාර්ගඵලයට ඇදලා දානවා. එතනින් එහාට ඊට පස්සේ අනුසරත් හාමුදුරුවෝ ඈ එහෙම නැත්නම් මුගලන් හාමුදුරුවෝ තව තව ඉහළට ඒගොල්ලෝ ඇදලා එක් කරගෙන යන ස්වභාවයක් තිබුණා. දැන් අපේ පන්ති ගත්තාමත් එකන ලදරු පාසලෙන් ගොඩ දානවා එක ගුරු කණ්ඩායමක්. ඈ සාමාන්‍ය පෙළ ගොඩ දානවා තව කුරු කණ්ඩායමක්. උසස් පෙළ ගොඩ දානවා තව කණ්ඩායමක්. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කථකාචාර්යවරු විශ්වවිද්‍යාලෙ මට්ටමේ අය අරගෙන ගොඩ දානවා. ඉතින් මට මේ අවශ්‍ය මේගොල්ලෝ ලදරු පාසලෙන් අල්ලලා පළවෙනි පන්තියට දාන්න මේ ආරස්ථායක මාර්ගයට ඇතුල් වුණා. අස්චාරි පුජ්‍යල මහා සංඝ රත්නේ ගණේට දාන අස්තාරි පුජ්‍යල මහා සංඝ රත්නේ ගණේට ආපු සංඝ රත්නේ මේ ලෝකෙම ගත්තොත් 2300ක් අර 500ක් අනුර තරමේ 1000කට නම් ඉක්මවන්නේ නැහැ කියලායි මගේ අදහස. ලංකාවමත් ඉන්නවා 20-30000ක් විතර. ඒත් ලෝකෙම අස්තාරි පුජ්‍යල මේ චීවරයේ ඉන්න පිරිස අතරේ ගත්තොත් 1000කට නම් අඩු ඇති කියලා හිතෙනවා. අස්ථාරිපු ගෙල වෙච්ච ගිහියොත් එක්ක අවබෝධයත් එක්ක ලෝකේ ගත්තොත් මිලියන ඉක්මවන පිරිසක් ඉන්නවා. 1 මිලියන් ඉක්මවන පිරිසක් ඉන්නවා අස්ථාරිපු ගෙල සත්වයට පත් වෙච්ච. මේක බටහිර ලෝකේ ඉතාම තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් ඈතදීම රිලිජන් එක ලේබල් එකක් කරානේ. රිලිජන් එක ලේබල් එකක් කරා. ඒගොල්ලෝ ගත්ත වෙනම විද්‍යාත්මක හේතුව විද්‍යාඥයෝ ටික මරුවා. ඒ වගේ කරපු ඒ වගේම ලෝකෙත් එක්ක නොගැලපෙන වචන වදන් තිබුණාම ඒගොල්ලෝ හරි ආගම නිසා කියලා එක ගරු කරනවා, ඒකත් එක්ක තර්ක කරන්නේ අපේ ගමන අපි වෙනම යනවයි කියන පදනමට ලෝකේ ආවා. ඒ නිසා තමයි ඔය බටහිර ලෝක දියුණු වෙලා තියෙන්නේ. එහෙම නැතුව ආගමික පදනමෙන් ලෝකේ දියුණු වුණා නොවේ. ඒස ලෝකේ යන්නේ තෙන්ද මිනිස්සු එන්නවා. ඒ කියන්නේ මේ සියලු මාගම් වලට වඩා සත්‍ය මනුස්සකම වැදගත්. ආගම ආගමික කෝණයෙන් බලලා ඒකට ගරු කරනවා. අපි සමහරලාට මෞපියන්ට ගරු කරන්නේ. මෞපියෝ හරි දේ කළාද වැරදි දේ කළාද මොකක්වත් නැහැ. ඒක ගණන් හදන්නේ නැහැ නේද? හරිද වැරදිද කියලා. අම්මා තාත්තා නිසා ඕකේ කියලා ඒක පැත්තකට දානවා. ඒ වගේ අපි ආගමික සිද්ධාන්තයක් ලෝකෙ තිබ්බහම ඒකට මුකුත් කියන්නේ නැතුව හරි ඒක ඕකේ කියලා ඒක පැත්තකට දාලා අපිට පුළුවන් තමන්ගේ ඥානේ ගුණේ දියුණු කරගන්න ඕනම ආගමික පරිසරයක ඉඳගෙන කටයුතු කරන්න පුළුවන්. තතයි ඔබ සංස්කාර අනුමත කරන කෙනෙක්ද? සංඛාර අනුමත කරන කෙනෙක්ද? සංස්කාර බැහැර කර ලෝකේ දකින්න කෙනෙක්ද? ඔබ සංස්කාර නිරෝධ කරන කෙනෙක්ද? සංස්කාර නිරෝධ කරන්නේ කොහොම? සංස්කාර සංස්කාරය අඳුනගන්නේ කොහොමද? කුමක්ද ඔබ ගොඩනගන්නේ? එයයි ඔබගේ සංස්කාරය. ඒකම කියව කියව දවසක් ඉන්න ඒ කාලේ හිමයි ධර්මය ප්‍රකට කරගන්න උත්තමයෝ කර එක වචනයක් ගන්නවා අරගෙන ඒ වචනේම කියව කියව තමත් තුළ ඒ දේ පූර්ණත්වයටපත් කරගන්න. මොකද කුමක්ද ඔබ ගන්න ගොඩනගන්නේ? එයයි ඔබේ සංකාරය. ඒකට සංකාරය දුකයි. දුක නම් සංස්කාර ඇති නොකර සිටින්න ඕන. ඒත් කුමක්ද ඔබ හෙත් ඔබ කුමක්ද ගොඩනගන්නේ? එයයි ඔබගේ සංකාරය. සංකාරා පරමා දුක්ඛ. සංකාර පරමා දුක්ඛ නම් අත්හරින්න ඕන. එහෙමනම් සංස්කාර ගොඩනගන්න නැතුව වාසය කරන්න ඕන. හැබැයි ගොඩනැගීම යනු සංකාරයයි. ඔය ආදී වටේට වටේට එන්න දිගට දිගට කියන්න. මනාව හරියටම ඥානනය වෙන තැන, ගුණය පහළ වෙන තැන ඔබට මේ සංස්කාර වලල්ලේ තිපරි වට්ටමින් සම්පූර්ණ නිදහස් වීමට හැකියාව තියෙනවා. ක්ලේශ වට්ට ඊළඟ වට්ටේ මොකද්ද? කම්ම වට්ට, විපාක වට්ට. චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. වට්ට කියන්නේ ඒකයි නේ, රෞම. මේ තිපරි වට්ටමෙන් නිදහස් වෙන්න හැකියාව තියෙනවා. ඒක තමයි ඒක හරියට පෘථුවියට ආකර්ෂණය තියෙනවනේ මිනිස්සේ. පෘථුවිය ආකර්ෂණයෙන් මිදෙනවා. ඊට පස්සේ තියෙන හිරුටක් තියෙන ආකර්ෂණය. පෘථුවියත් එක්ක තියෙනවනේ ඔක්කොම පවතින හිරුට ආකර්ෂණය. ඒකිනුත් නිදහස් වෙනවා. සමස්ත විශ්ව ඒ නිදහස් වීම හා සමානයි. විශ්වය තුළ නිදහස ලැබුව හා සමානයි. අපිව ආකර්ෂණය කරලා තියෙන හැම එකක්ම එකට එක බැඳි බැඳි ආකර්ෂණ පද්ධතියක් ලෝකේ තියෙන්නේ. චලනය වෙමින්, කැරකෙමින් නේද? ආකර්ෂණ පද්ධතියක් නෙතින මේ හැම එකක්ම එකට එකට සම්බන්ධතාව මතයි පවතින්නේ. දැන් සඳ කොහට ආකර්ෂණය වෙලාද ඒක තියෙන්නේ? පෘථුවියට ආකර්ෂණය වෙලා. හිරුට ආකර්ෂණය වෙලා නෙමෙයි තියෙන්නේ, හඳ පෘථුවියට ආකර්ෂණය වෙලා තියෙන. හඳ කැරකෙන්නේ පෘථුවිය වටේ, ඉර වටේ නේ, විර වටෙත් යනවා. මේ පෘථුවියත් එක්ක යන්නේ. හැබැයි පෘථුවිය වටේ තමයි හඳ කැරකෙන්නේ. ඊට පස්සේ හඳයි පෘථුවියයි ඒකීය ධර්මයක් හැටියට ඉර වටේ යනවා. එතකොට ඒකීය ධර්මයක් හැටියට එක් වෙලා තමයි ඒක හිරුට ආකර්ෂණය වෙන්නේ. තනි ධර්මතාවයක් හැටියට නෙමෙයි. හරෙන් හඳ පෘථුවියට ආකර්ෂණය, පෘථුවි හිරුට ආකර්ෂණ පද්ධතිය ගමන් කරනවා. එවන අපේ මනසත් ඒහා සමානවම නිරන්තරයෙන්ම එකිනෙකට බැඳී බැඳී පවතිනවා. ඒ බැඳීම් වල දැන් විශ්ව ගවේෂකයෝ සොයාගෙන යද්දී මේ සහස්‍ර තියෙනවා, ඊළඟට ඒ තව තව සහස්‍ර සියල්ලම එකතු වෙනකොට නේද ගැලැක්සි නිර්මාණය වෙනවා. ඒ ගැලැක්සිස් තව තව නිර්මාණය වෙලා මහා පුදුමාකාර තියෙන මේ සියල්ලම බලාගෙන බලාගෙන යද්දී අවසානයේ ප්‍රකට වෙන දෙයක් තමයි මේව එකින් එකට බැඳි බැඳි පවතිනවා. බැඳි බැඳි පවතිනවා. මේක හරිය සරල දෙයක්. අපි හදාගන්න ප්‍රශ්නේ අපිම ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. මම දවසක් දකිනවා එක අර මේ ඔය ඉඳලා හිටලා බලුකුක්කෝ ඉන්නවනේ. බලුකුක්කෝගේ මේ නැට්ටේ කඩියෙක් කරේ ඔය මැක්කේ කරිකේ කනෝ නැට්ට. හැබැයි මේ බලුකුක්කට එකපාරට මේ නැට්ට අල්ලගන්න බෑ. අර නැට්ට අල්ලගන්න කැරකෙන්න පටන් ගත්තා. කැරකෙනවා කැරකෙනවා නැට්ටත් යනවා බල්ලත් යනවා නැට්ටත් යනවා බල්ලත් යනවා. බල්ලත් කරගෙනව නැට්ටත් කරගෙනව කොහොමද වැඩේ? ඊට පස්සේ ප්‍රශ්න කාටද? බල්ලට. බල්ලගේ ප්‍රශ්නේ මොකද්ද? නැට්ට. මේ කරගෙනගේ ප්‍රශ්නේ කාටද? බල්ලට. බල්ලගේ ප්‍රශ්නේ නැට්ට. නැට්ට ප්‍රශ්නේ මොකද්ද? කඩිය ගන්නවා. දැන් ප්‍රශ්න ජාලාව බල්ලට තියනවා. ඉතින් ඕකම තමයි මනුස්සයන්ට තියෙන්නේ. මනුස්සයන්ට ප්‍රශ්නෙම ප්‍රශ්න. ආයෙත් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්න. අපි අහන්නේ තියෙන්නේ මොකද්ද ආගේ ප්‍රශ්නේ? ප්‍රශ්න ප්‍රශ්න. මගද ප්‍රශ්නේ? තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නට හේතුව තව ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නට හේතුව තවත් ප්‍රශ්නයක්. නැට්ට අල්ලගන්නේ නේද බල්ලා කවුද කරන්නේ? වෙන ගමන් මගක් හොයාගත්තොත් බල්ලයි නැට්ටේ තියෙන ප්‍රශ්නේ විසඳ ගනි. නැත්තන්න නැට්ට අල්ලගන්න එක නැහැ බල්ලා. ඔබට කියු දෙ පැහැදිලිද? දේශනා කර දෙ පැහැදිලිද? ඔබයි වෙන කෙනෙක් නොවන්න. මා ධර්ම අවබෝධය පසක් කර ගන්නට කලින් මා භාවනා මධ්‍යස්ථාන භාවනා කරන්නේ දකින්න දානෙට යන්න වඩින්න කලින් දකින්න මේ පාත්‍රෙ තියලා තිබුණ ඒ කෝප්පේ වටේ කූඹුවෙක් දුවන කෝප්පේ අර ගැට්ට වටේට දුවන සඳානෙත් වළඳලා භාවනා ප්‍රයත්න ඉවර කළා. පැය දෙක තුනක් කොහොම හරි ගත වුණා. ගත වෙලත් මං ආයි ඇවිල්ලා අර ගිලම්පස වෙලාවේදී අර කෝප්පේ ඒක මකට් එකේ බල්ල ගොඩ අර කූඹුව තාමත් ඒක වටේම දුවනවා. මට හිතුන දෙයක් තමයි මිනිස්සු හැටියට අපිත් මේක නේද කරන්නේ? මේනේ මේක නේද දුවන්නේ? හැමදාම උදෑසන වෙනවා, මහවල් වෙනවා, සන්ධ්‍යාව වෙනවා, රාත්‍රිය උදා වෙනවා, ආයු දෙන කෙටිනු, ආයු දහවල් දුවනවා, ආයි සවසට නතර වෙනවා, ආයු දෙ දුවනවා. ඉතින් මේක නේද ඊළඟට සංසාරෙත් උපදිනවා. තරුණ වෙනවා, දහවල් වෙනවා වගේ තරුණ වෙනවා, ආයි හවස් වෙනවා වගේ වයසට යනවා, රාත්‍රී උදා වෙනවා වගේ මරණය මිනිස්සුට ලං වෙනවා, ආයි උපදිනවා. ඉතින් ආයි උපතක් ඇද්ද නැද්ද කියන කේ ප්‍රශ්නයක් මට නැහැ. තිබුණත් කම නැහැ, නැතත් කමක් නැහැ. ඔබ මේ ආත්ම තුල සාර්ථක මිනිස්සෙක්ද? සක්සස් වෙලා ඉන්නවද? පූර්ණත්වයටපත් වෙලා ඉන්නවද? සතුටෙන් ජීවත් වෙනවද? මම අහන්නේ ඔයාගේ ආගම කුමක්ද කියන එක නෙමෙයි. ඔබ සතුටෙන්ද? ඔබ සතුටෙන් නෙමෙයි නම් ඔබේ ආගමේ දෝෂයක් තියෙනවා. ඔබ සතුටෙන් නැත්තම් ඔබේ ආගම වැරදි. ඔබ සතුටෙන් ඉන්නවා නම් ඔබේ ආගම මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සතුට මවාගත්ත පොඩු මේ ආටෝප සතුටක් නොවෙන්න ඕන ස්ථීරසාර පැහැදිලි යථාර්ථවාදී මානසික සතුටක් වෙන්න. යම් මානසික සතුටකින් පින්කම් කරන අයට, පුණ්‍ය ධර්ම කරන අයට ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙත් ඒ ඇත්තන්ට මරණ බය, ජාති ජරා ව්‍යාධි මරණ ඒ බය ඒ ඉක්මවල ගිහිල්ලා නෑ. ඒ නිසා තමන් කල්පනා කරන්න ඕන, මම ජාති ජරා ව්‍යාධි මරණ බයත් ඉක්මවන්න ඕන කියලා. ඒක ඉක්මවන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයෙන් පමණයි. ධර්මයෙන් පමණයි. ධර්මයෙන් පමණයි. දැන් අපගේ ක්‍රියාව දැන් අපගේ භාවනාව දැන් අපගේ දර්ශනය දැන් මාගේ ධර්මය අන්න මේක තමයි. අන්න ඒක තමයි. ඒක ඔබට දැනෙනවද? ධර්මයේ යනු අන්න ඒක තමයි. ඔබට දැනෙනවද? ඒ මං ඒක ආන්නේ ඒක කියලා නතර කරේ. ඒකට වචනයකින් දුන්නොත් ඔබ ඒක වාචික සංස්කාරක ධර්මයක් හැටියට අරගෙන ආයර සංස්කාර ගොඩේම දාලා ඔබ වඩන්න පටන් ගන්න. ඒ නිසා වචනෙන් කිව නොහැකි දේ දකින්න නිසා ඉගෙන ගැනීම නෙමෙයි. වචනවල සීමාවෙන් මේ වචන සීමාවෙන් සාමාන්‍ය පුදු ජනයා දැන් සත්වයෝ කරුදෙනු කරන්නේ කොහොමද? ඔවුන්ගේ නාද රටා වලින්, ඔවුන්ගේ භාෂාවෙන්, ගිරා භාෂාවෙන් ගිරව්, කෝල් භාෂාවෙන් කෝලා, රිලා භාෂාවෙන් රිලවා, ඔවුන්ගේ ඒ ගනුදෙනු තියෙන කෑගැසීම් කරන ආකාරයන්වල ඔවුන් හරි ඉක්මනට දන්නව සතුරෙක්ද ආහාරයක්ද ප්‍රශ්නයක්ද උදව් ඉල්ලනවද අදිශ්‍ය අවස්ථාවක්ද කියලා සියල්ල විකාශනය වෙනවා. ඉතින් ඒකම තමයි පොඩ්ඩක් මනුෂ්‍යයා දියුණු කරලා හදාගත්තා. ඒ හදාගත්තා වගේ ඉතින් අපිට රිලා භාෂාව වගේම ඇත්තෙම අපිට සමහර භාෂාවල් තේරෙන්නේ ඒකෙන් එකෙන් තවත් සත්ව භාෂාවක් වගේ ඉතින් අපි කට දිහා බලන් ඉන්නකොට මොකක්වත් තේරෙන්නේ මොනෝ කිව්වද කියලා නොදන්න භාෂාවල් තියෙනවා දන්නේ. මේක තියෙනසෙන් දැන් මම අර වියට්නාමයට වැඩම කරපු වෙලාවේ ඉතින් මම මේ මිනිස්සුගේ දිහා බලාගෙන ඉන්නවා ඉතින් ඒක තේරෙන්නේ දැන් ඔබේ ප්‍රශ්නේ මොකද්ද? සංඛාරා පරමාදුක්ඛ. මොනවද කරන්න ඕන? කරන්න දෙයක් නැත. මොනවද නොකරන්න ඕන? මම නොකර සිටින්නටත් දෙයක් නැත. එහෙනම් මම නිකන් ඉන්න ඕන? නිකන් ඉන්නටද නැත? ඔහොම දිගට දිගට කියාගෙන යනකොට තරහ ගියොත් මිනිස්සු එක්ක හයි මොන හත් තිලව්වද්ද කියන්නේ? මැරෙන්නේ කියලා මැරෙන්නද කියන්නේ? ආන්නේ නැද්ද? මැරෙන්නද කියන්නේ? අනේ එතෙන්දි නම් මං කියනවා ඔව්. මැරෙන්න. ඔබට ජීවිතය අලුතෙන් ආරම්භ වෙන්නේ එදාට. ඔය නමම තියෙද්දි, ඔය ශරීරෙම තියෙද්දි, ඔය ඇස කන නාසය දිව ශරීරේ ඉන්ද්‍රයන් ටික තියෙද්දි මැරෙන්නේ. පංච උපාදානස්කන්ධය තුල ඔබ මේ යන්න, මමත්වයේ තුල ඔබ මේ යන්න, මමත්වයේ තුල ජීවත් වෙන්න එපා, මමත්වයේ තුල ඔබ මේ යන්න. එදා ඉඳලා ඔබට තේරෙයි අනේ මම ජීවත් වෙන්නේ දැන්නේ ධර්ම අවබෝධයටපත් උනාට පස්සේ තමයි තේරෙන්නේ වෙනතුන ජීවත් වෙන්නේ මම දැන්නේ කියලා. මෙතෙක් කාලයක් මම මේ මලකුණක් කණේ කරේ තියාගෙන ගියපු මිනිස්සේ නොමල ගෙදරකින් අබ මිටක් හොයාගෙන ගියපු අසරණ කාන්තාව. නොමල ගෙදර අබ මිට තිබුණා. ඒ ඇය දුටුවේ නැහැ ඔමල ගෙදර කොයිද තියෙන්නේ කියන එක. හැමදැනම අනිත් ගෙවල් වල දුවල හෙව්වා අපමිට. අම්මිට හම්බුනේ. ඊට පස්සේ තමන්ගේ දරුවාගේ මලකඳ පොළොවේ මිහිදන් කරලා නොමල ගෙදරට ආවා. ඒ තමයි බුදුජානක වහන්සේ වැඩ ඉන්න තැන. එතන තමයි නොමල ගෙදර බුදුහාමුදුරු සහ ආර්ය ශ්‍රාවකයන්ගේ ඒ ස්ථානවල මරණයක් නැහැ. අප්‍රමාදීයි මැරෙන්නේ නැහැ. නොමල ගෙදර එතනයි. මරණේ යනු කුමක්ද? ඇතිදේ නැතිවීම. පැලේ පැලයක් තියෙනවා, පැලේ මැරුණා. ඇතිදේ නැතිවීම. මරණය යනුයි ඇතිදේ නැතිවීම. නමුත් මේ මිනිස්යාට පුළුවන් මරණය කියන එකෙන් තමන්ගේ ආත්මය ගලවා ගන්න. මරණයත් එක්ක ආත්මය බද්ධ වෙලා තියෙන එකේ මරණයෙන් ආත්මය ගලවා ගන්න පුළුවන්. මරණයෙන් ආත්මය ගලවා ගන්න. ගොඩාක් දේශකයෝ අහන්නේ මේ ක්‍රිස්තියානි තියනද කියලා, නේ එහෙම නැත්නම් ප්‍රශ්න තියනද කියලා අහන්නේ ආගේ. එහෙම මම ඔබගෙන් අහන්නේ ප්‍රශ්න තියනද කියලා නෙමෙයි, පිළිතුරු තියනවාද ඔබ එකතු කරන්න පිළිතුරු පමණ ප්‍රශ්න නැතිව. ප්‍රශ්න එකතු කරන්න එපා, පිළිතුරු එකතු කරන්න. තේරුණා? පිළිතුරු පමණයි තියෙන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔබ ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා එනවා. බුදුවරු ළඟ තිබුණේ පිළිතුරු විතරයි ලෝකෙට. ප්‍රශ්නේ බුදු කෙනෙක් ළඟ ප්‍රශ්නේ තියෙන්නේ පිළිතුරු පමණයි. උන්වහන්සේ බලන්නේ මේ ලෝකේ මේ මේ தത്വයට අද පිළිතුරු මේක කොයි විදියටද දෙන්නේ කියලා. උන්වහන්සේ ළඟ තිබුණේ පිළිතුරු පමණයි, ප්‍රශ්න නැහැ. ඒ නිසා ප්‍රශ්න නැතිව පිළිතුරු පමණක් එක්තු කරන්න, පිළිතුරු පමණක් ඔබ ළඟ තබා ගන්න, ප්‍රශ්න තබා ගන්න නැතුව. අතහරින්න ලොකු වීරයක් ඕන. වීරයෙන් අතහරින්න හොඳ විමර්ශන බුද්ධියක් ඕන. හොඳින් විමසන්න. කෙසේ හෝ මේ ධර්මය මා අවබෝධ කරගන්න ඕන කියලා කල්පනා කරන්න. මාරය පලා යන තුරුම මම මේ සටනේ යෙදෙන්න ඕන කියලා කල්පනා කරන්න. දැන් තමන්ගේ මුළු තැන්ගේ මීයක් ඉන්නව දැක්කොත් මොකද කරන්නේ? චුට්ටක් හැංගුණාම සද්ද නැතුව තමන්ගේ වැඩ ටික කරගෙන යන අයත් ඉන්නවා. ඒතෝ හරියට කල්පනා කරන කෙනෙක් නම් මෙයාව මේ කුස්සියෙන් එළවලම දාන්න ඕන මුළු තැන්ගේ. එළවල දාලා ආයෙ එන්න බැරි වෙන්නේ දැල් ගහන්නත් ඕන. කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. ඉතින් ඒ වගේ ඔබත් ඔබ තුල සිටින හානිකර බලවේගය ඉවත් වන තුරුම ඒ සමගම සටන් වැදී යුතුයි. මේ ධර්ම කරුණු සියල්ල අරගෙන සටන් වදින්න, මේවා පිළිපදින්න නෙවෙයි මේ ධර්මයේ දෙන්නේ විමසන්න. මට තේරෙනවා මේ ධර්මය වරද්දගෙන ගොඩාක් කල්යන්නේ අවබෝධ නැතුව මේ විතරේ වරද්දගත් අය. ඒ සියලු දෙනා මේක හරියට ඔළුවට ගන්න. මේවා පිළිපදින්න නෙමෙයි තියෙන්නේ විමසන්න. වෘත නැහැනේ බුදුදහමේ. සීල වෘත නැහැ. ඒ වගේ වෘතයක් නෙමෙයි. උත සමාදානයක් එහෙම මොකවත් නැහැ. ඒ නිසා පිළිපදින්න දෙයක් නැහැ. විමසන්න තියෙන්නේ. පිළිපදින තැන සත්‍යද දන්නේ නැත්නම් අසත්‍යද දන්නේ නැහැ. කියපු දේ පිළිපදගෙන යනවා. ඒකනේ ආගන්නාමෙන් පව් කියලා පින්කම් කරනවා, පින්කම් කියලා පව්කම් කරනවා, මෝඩකම් කරනවා, ඔක්කොම කරනවා ආගම් වල නාමයෙන් පිළිපදිනවා. පිළිපැදීමක් නැහැ, විමසීමක් තියෙන්නේ. ඊපස්සේ විමසීමෙන් පස්සේ පිළිපැදීම ඉබේ සිද්ධ වෙයි. ඔබ ගහට හරියට වතුර දැම්මනම් පොහොර දැම්මනම් ගහේ මල් ඵල ඉබේ හටගන්නේ. නිර්වාණ ධර්මය කියන්නේ නොමිලේ ලැබෙන තෑග්ගක්. මේ ලෝකේ නොමිලේම ලබන්න පුළුවන් එකම ධර්මය නිවන පමණයි. නොමිලේ ලබන්න පුළුවන් නිවන් දකින්න වීරිය කරන්න ඕනේ නැහැ. නිවන් දකින්න ප්‍රඥාව ඕනෙත් නැහැ. නිවන් දකින්න සතිය ඕනෙත් නැහැ. නිවන් දකින්න සමාධියක් ඕනෙත් නැහැ. එහෙනම් නිවන් දකින්න මොනවද උපකාරක වෙන්නේ? මොකක්වත් නිවන් දකින්න උපකාරක වෙන්නේ නැහැ. නිකන් හිටියන් නිවන් දකින්න පුළුවන්. නිකන් හිටියන් නිවන් දකින්නත් බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? මුකුත් කරන්න ඕනත් නැහැ. මට තේරෙන්නේ නැහැ නේ මේක. තේරුම් ගන්න ඕනත් නැහැ. ඔන්න ඔය ටික තේරුම් ගන්න. ඔන්න ඔය ටික පිළිබඳින්. ඔන්න ඔය ටිකට වීර්ය කරන්න. මේ ගාමුදුරනේ මහා හතර වීරි කතාවන්නේ. හතර වීරි කතාවකින් තමයි ඔය කන ඉක්මවන්න ඕනනේ. ඇස ඉක්මවන්න ඕන. හතර වීරි වෙන්නේ නැත්තම් ඔය මේ ඉක්මවන්න පුළුවන්. ඇස ඉක්මවන්න, කන ඉක්මවන, නාසය ඉක්මවන, දිව ඉක්මවන, ශරීරය ඉක්මවන, මනස ඉක්මවන, සයේන්ද්‍රය ඉක්මවන. එහෙම නැත්තම් සංවර කරන්න. ඉන්ද්‍රියන් හය ඇතුළේ ජීවත් වෙන කෙනෙක් වෙන්න එපා. මමත්තේ තියෙන තුරු එයා ජීවත් වෙන්නේ මොනව ආශ්‍රය කරගෙනද? ඉන්ද්‍රිය ආශ්‍රය කර, ලෝකය ආශ්‍රය කරගෙන. මේ හය ඉක්මවනවත් සමගම එයා ආශ්‍රය කරන්නේ ඊළඟට කොහෙද? ලෝකෝත්තරත්වය. බුදුවරු ආශ්‍රය කරගෙන, මහරහතන් වහන්සේලා ආශ්‍රය කරගෙන, ලෝකෝත්තර ධර්මය ආශ්‍රය කරගෙන ඊට පස්සේ ජීවත් වෙන්නේ. ඉන්ද්‍රියන් ධර්ම ආශ්‍රය කරගෙන නොවේ. ඒ නිසා සැනසෙල්ල තියෙනවා. මොකද යමක්ද ඔබ ගොඩනගන්නේ කියන තැන ඒ තැනත්තා නෑ. ඒ තැනත්තා කියන වචනේ පාවිච්චි කරලා තැනත්තා කියන ගත්තින් ඉවත් වෙලා ඉන්නේ. ඔත ආමන්ත්‍රණයට අපි ඒ තැනත්තා කියලා කියන ඒ තැනත්තා අර යමක්ද ඔබ ගොඩනගන්නේ එයයි ඔබගේ සංඛාරය කියන තැන රැඳෙන්නේ නෑ. එයා හොඳටම දන්නවා ගොඩ නැගීමෙන් නෙමෙයි නිවන තියෙන්නේ, ගොඩ නොගැනීම, ගොඩ නගන්නේ මින් ඉවත් වීමේ, ගොඩ නොනැගීමෙන් තමයි තමන්ගේ විමුක්තිය තියෙන්නේ කියලා දන්නවා. සමහර අය හොල්ඩ් එකට කිට්ටු වෙනකොට බස් එකේ යනවා කියනවා. අයියෝ ගියා බස් එකේ, බස් එකක් ගියා. ඇයි? ප්‍රමාද වීම. එනිසා අපි ඉක්මන් වෙනවා. අපි යන බස් එක නෙමෙයි දකින්න එන බස් එක. එතෙන්ට දැනනනේ. එනිසා අපේ නුවණ ඒ තරම් වේගවත් වෙන්න ඕන, සූක්ෂම වෙන්න ඕන. හෑ, පත්තට පයින් හරක නෙමෙයි සමහර අය දකින්නේ, කාලය යන හරක. ඒ හරක දැකලා වැඩක් නැහැ. ඊට පස්සේ හොයි හොයි කියනවා. හොඳට බඩ පුරවගෙන වත්ත දින ගස් ටික ඔක්කොම කාලගෙන ඉන්නේ වත්තට පයින් හරක දකින්න. ඒ දකින්න ඒ හරක දකින්න ඕන ඇසකන නාසයේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රයන් හයෙන් තොරව. ඉන්ද්‍රයන් හරෙන් දුටුවොත් මොකද වෙන්නේ? ඒ හරකත් ඉන්ද්‍රයන් හයයි, මේ හරකත් ඉන්ද්‍රයන් හයයි. හරකටත් තියෙනනේ, හයම තියෙනනේ නේ, හයම තියෙනවා. ඒ හරකටත් ඉන්ද්‍රයන් හයයි, මේ හරකටත් ඉන්ද්‍රයන් හයයි. දෙන්නයි ලෝකන් හැම වෙන්නේ ශක්තිය සමානයි. සාපේක්ෂිත ශක්තියකින්, සමාන ශක්තියකින් තව එකක් පරද්දන්න පුළුවන්කම නෑ. අසමාන ශක්තියකින් තමයි තව එකක් පරද්දවන්න හැකියාව තියෙන්නේ. කළුගල් ගෙඩියක් දෙපළු කරන්නේ ඊට වඩා ශක්ති යකඩ මුගුරකින්, කුළු ගෙඩියකින්. සමාන ශක්තියෙන් දෙකකින් එක කරගන්න අපහසුයි. එනිසා ඔබ ලෝකෝත්තර ශක්තියක් භාවිතා කළ යුතුයි. පැහැදිලිද? ලෝකෝත්තර ශක්තියක් භාවිතා කළ යුතුයි. හැම කාරණයකටම උත්සාහය වීර්යයෙන් පමණක්ම මේ දේවල් කරන්නට පුළුවන්කම නෑ. ඒ නිසා අපි ඒවා අර බාධක මැඩපවත්වා ගන්න ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. කම්මැලිකමක් ඇති වෙනකොට ධර්මයේම තියෙන කන පොඩි කරාම කම්මැලිකම අඩු වෙනවා නේද? ඇස් පොඩ්ඩක් මෙහෙම පිරිමැද්දාම ලෙහෙසි වෙනවා කියලා කියනවා. මේ ඇස්වල තියෙන ප්‍රෙෂර් එක එහෙම එහෙම අඩු වෙලා ඇහැට පොඩි ව්‍යායාමයක් සිද්ධ වෙනවා නේ නේද? ඔය කාච දාපු කට්ටිය මෙහෙම ඇතද කියලා කාචේ මොන හරි වෙයි. ඒව ක්‍රමවේද තියෙනවා. තමන්ට ධර්මයේ ප්‍රකට වෙන්නේ නැත්තම් වාඩි වෙලා ඉඳී සිටගෙන ඉන්න කියනවා. සිටගෙන ඉඳලා හරියන්නේ නැත්තම් ඒ සිටගෙන ඉඳීම හෝ එහෙම නැත්තම් වෙනත් ඇවිදින ඉරියව්වකට හෝ සැතපෙන ඉරියව්වකට හෝ යන්න තමන්ට අවකාශය තියෙනවා කියන එකකින් අදහස් වෙන්නේ. එතකොට ධර්මය ප්‍රකට කරන්න පුළුවන් සතර ඉරියව්වෙම. ඇයි සතර ඉරියව්වක් ලබා දෙන්නේ? ඉරියව් හතරට වඩා පවත්න්න බෑනේ අපිට නේද? ඉරියව් හතරක් තමයි අපිට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒ ඉරියව් හතරේ තමයි අපි නිතරම ඉන්නේ. වාඩි වෙලා ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදින්මින් ඉන්නවා, සැතපීලා ඉන්නවා. එනිසා සතර ඉරියව්වෙම සිහිය පවත්වන ධාමක. එහෙම දේශනා කරන්නේ සමේ හේතුවක් තිබ්බා බුදුහාම. යෝගීන්ගේ සිහිය පවතින්නේ වාඩි වෙලා පමණයි. ඔවුන් සමාධියට සමවතට වැදිලා ඒ සමාධිය වැඩුණට පස්සේ තමයි හරියට අර පිරිසිදු සිහිය කියන එක මතු කරගන්නේ ධානයේදී පමණයි. යෝගීවරු. නමුත් බුදුහාමුදුරුවෝ නිපැවූ මේ ධර්මයේ සතර ඉරියව්වෙම උවද සිහිය පවතින. සිහිය පවත්වන්න පුළුවන් සතර සතිපට්ඨානය නිර්ණය කරයි. කය පිළිබඳව, සිත පිළිබඳව, ධර්මය පිළිබඳව අපිට නිරන්තරයෙන්ම තාම හොඳට වේදනාවන් පිළිබඳව දැට අපිට තේරෙනවා. මේ එක එක වඩනෝ නෙමෙයි, එක එක වරට. එක වෙලාවක කාය අනුපස්සන, තව වෙලාවක චිත්ත අනුපස්සන, තව වෙලාවක ධම්මා අනුපස්සන, තව වෙලාවක වේදනා අනුපස්සන. එහෙම වඩන්නේ නැහැ. එකවර. එකවර. ඒ කියන්නේ දැන් ඊළඟට අපි හිතයි මේ කාය අනුසීවත්වීම ඔන්න වෙනම ලෝකයක් මම සම්පූර්ණ වැරදි. සිත වේදනා පිළිබඳව ගොඩාක් අය මේ වේදනා පිළිබඳව තේරුම් කරගන්න මේ මේ ශරීරයේ කකියෙන් දැන් හොයාගෙන යනවා. අනේ කමන්නෑ, ඒකත් හොඳයි. ඒක ඉතාම වැදගත් වෙන වෛද්‍යවරයෙකුට සාමාන්‍ය නේද? දනිස අමාරු දෙනවා, දනාසය අමාරු, කොන්දේ අමාරු දෙනකට කොන්දේ ගැක්කෝ, ඔළුව ගැක්කෝ දිනයි, ඔළුව ගැක්කෝ දිනනවා. ඊට පස්සේ ඕන ධර්මානුපස්සන වෙනම ලෝකයක් හදාගන්න යනවා. චිත්තානුපස්සන වෙනම ලෝකයක් හදාගන්න යනවා. අවුල් වෙන්නේ නැද්ද? ශාලා අවුලකටපත් වෙන්නේ නැමෙ එකවර. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එකවර, චතුරාර්ය සත්‍යයේ එකවර, සතර සතිපට්ඨාන එකවර, දාන සීල භාවනා එකවර, සියල්ලම එකවර එකට වැඩෙන දෙයක්. ගහක ගහ පැලවෙනවා කියන එක තුල එකට නේද සියල්ල වර්ධනය වෙන්නේ. ඒකේ දැන් අපි ගහේ මෙහෙම දැක්කේ නැති වුණාට අපිට පෙනුනේ නැති වුණාට ඒවයි තියෙන අනාගතයේ පිපෙන මල් සහ ගෙඩි කිනිති. නමුත් ඒව මුල සිටම ප්ලෑන් වෙලා තමයි ගහක් ඉස්සරහට වැඩෙන්නේ. ඒව ක්‍රමානුකූලව ඒ තැන්වලදී ඒව වෙනස් වෙවි, ඒ තැන්වල ඒ දේවල් හට ගන්නවා. ඒ නිසා එකට වැඩෙන ස්වභාවයක් තියෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වල ක්‍රියාකාරීත්වයත් එහෙමයි, මිනිස්සෙගේ ක්‍රියාකාරීත්වයත් එහෙමයි. ඒ නිසා එකට වැඩෙන ධර්මයක් තියෙන්නේ. ඒ සියල්ලම පදනම් වෙන්නේ අනිත්‍යතාවය. මා වැඩ ඉන්නේ අනිත්‍යතාවය, මගේ ජීවිතයේ තියෙන අනිත්‍යතාවය, මා සැනසීමෙන් ජීවත් වෙන්නේ අනිත්‍යතාවය නිසා. ඒත් මම අවධාරණයෙන් කියන්නට කැමති ලෝකයේ මිනිසුන් ඉතාම ස්වල්ප පිරිසයි අනිත්‍යතාවය අඳුනන්නේ. ලංකාවේ ස්වාමීන් වහන්සේලාගෙන් ගත්තොත් අනිත්‍යතාවය අඳුනන ස්වාමීන් වහන්සේලා සිටින්නේ ඉතාම සුළු පිරිසක්. අනිත් කිසි කෙනෙක් අනිත්‍යතාවය අඳුරන්නේ නැහැ. ගිහි පින්නතුන් බෞද්ධයෝ කොච්චර සිටියයි කිව්වත් ලක්ෂ 50ක්ද 60ක්ද කොච්චරද සිටින්නේ බෞද්ධයෝ, සිංහල බෞද්ධයෝ කොච්චර ඉන්නවද? 100ට 60ක් විතර ඉන්නවයි කියලා කියනවනේ, 60ට බැලලා කියලා. ඒ 60 ඒ 60 නෝ මම දන්නේ අනිත්‍යතාවේ 60ක්වත් දන්නවද කියලා. 100ට 60න් 60ක්වත් හරියට අනිත්‍යතාවේ දන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව මේ ලෝකයේ මේ හඳුනගෙන දැනගෙන ඉන්නේ අනිත්‍යතාවය නෝව. අනිත්‍යතාවය කියන්නේ තාම ගැඹුරු විෂයක්. අනිත්‍යතාවේ පූර්ණ විෂය අවබෝධය තියෙන්නේ බුදුරුවන්ට සහ මහරහතන් වහන්සේලාට පමණයි. මටත් තියෙන්නේ අල්ප මාත්‍රික අවබෝධයක් පමණයි. මටත් තියෙන අල්ප මාත්‍රික අවබෝධයක් පමණක් නම් පුතජන කෙනා පිළිබඳව කවර කතාවද? එහෙමනම් ඔවුන් මේ පාඩම් කරලා පොතෙන් දහම් පාසලෙන් බණවලින් මේ ඉගෙන ගන්නේ අනිත්‍යතාවය නෙමෙයිද? නැත. ඔවුන් ඉගෙන ගන්නේ ඒ අනිත්‍යතාවය නොවේ. ඔවුන් ඉගෙන ගන්නේ නිත්‍යතාවය. කොහොමද ඒක නිත්‍යතාවය වෙන්නේ? ඒ නිගමනයක් කරගෙන ඇති නිසා, ඒ සංකල්පයක් ඇති කරගෙන ඇති නිසා, ඒ දෘෂ්ටියක් ඇති කරගෙන නිසා තමයි ඒ අනිත්‍ය නොවි ඒ සංකල්පයක් දෘෂ්ටිය ඒ නිත්‍යක් බවට පරිවර්තනය වී පවතින්නේ. ඒ නිසා ඒ විට ඔබ තේරුම් කරගන්න ඕන අනිත්‍යතාවය මොනතරම් ගැඹීරයිද. අනිත්‍යතාවය වඩන්න කියන බුදුහාමුදුරුවෝ අපේ අයට අග්ගාල ඒක අරගෙන ඇවිල්ලා මේ බාහිරේ අර අපි දැනගත් අනිත්‍යතාවය වඩන්න කියනවා. ඈ ඒක හරියට අර මේ හැමෝටම උපදේශයක් දෙනෝ හැන්දෑවට මේ ඕගොල්ලෝ වාහනේ තරගෙන රම්මන් ගිහිල්ලා ඉන්න වටපිටාව පරිසරය බලන්න කියලා එක තැනකින් ඔන්න උපදේශයක් ලැබෙනවා මනෝ වෛද්‍යවරේ මානසික සහනය වෙනුවෙන්. එක මිනිස්සෙක්ගේ ගෙදර තියෙන විල් බැරක්. එයාට වාහනයක් නැහැ. එයන් මොකද කල්පනා කරන්නේ? විල් බැරක්ෙත් අල්ලු කරගෙන ගම් වටේ රවුමක් යනවා. අහන්නේ මේ වගේ තමයි අපේ අයගේ අනිත්‍යතාවය කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වඩන්න කියලා කියන වාහනයක් තියෙන ඇයට ඈ අර තියෙන ඇයට යනවා වගේ එයක් කල්පනා කරනවා වටපිටාවේ තියෙන්නේ මට විල්බරක්කයක් ඒකත් අල්ලු කරගෙන යනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒක තමයි ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එක ක්‍රමවේදය. ලෝකේ ගලාගෙන යන විදිහට ගලාගෙන යන මිනිස්සුත් හැමෝම උත්සාහ කරන නිසා ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඒ නිසා අනිත්‍යතාවය කියලා ගොඩාක් අය තල්ලු කරගෙන යන්නේ, කදවගෙන යන්නේ වීල් බරෝක්කය. ඒ කියන්නේ වාහනයක් පදවලා යන්න කිව්වම යට වාහනයක් නැහැ. තියෙන දේ, දන්න දේ තමයි පදවගෙන යන්නේ. ඒ නිසා විල් බරක්ක පද්දන අය තමයි ගොඩාක් ලෝකේ ඉන්නේ අනිත්‍යතාවය කියලා. ඒ කියන්නේ අනිත්‍යතාවය නෙමෙයි ඔවුන් ප්‍රකට කරන්නේ, ඔවුන්ගේ සංකල්පය, ඔවුන්ගේ දෘෂ්ටිය. මම කියන්නේ මෙතන ඉන්න පිරිසවත් හරියට අනිත්‍යතාවය දන්නවා කියලා. ඔබ ඒක අධ්‍යයනය කරමින් ඉන්න බව නම් මම දන්නවා. යම් තර්මක ප්‍රකට වෙමින් ඉන්න බව නම් මම දන්නවා. ඒ ගැන සතුට වෙනවා. ඔබ මේ හඳුනා ගන්න උත්සාහ කරන්නේ අනිත්‍යතාවය. එතකොට හාමුදුරනේ අපි මේ දැනගෙන හිටියනේ මේ අනිත්‍යතාවය කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, නැති වෙලා යනවා කියන එක. ඉතින් අපි ඒක දැනගෙන හිටියනේ. ඒ ඔබ දන්න පමණ, දන්න ප්‍රමාණය. ඒ ඔබ දන්න ප්‍රමාණය. අපි දැනගෙන හිටියේ මෙපමණයි. අනිත්‍යතාවය අනිත්‍යතාවය ලෙසම දකින්න. අනිත්‍යතාව අනිත්‍යතාව ලෙසම දකින්න. නමුත් ඒ දේ කරන්නේ නැහැ ලෝකේ ගොඩක් අය. අනිත්‍යතාව දකින්නේ නිත්‍යතාවය කියන්නේ. මට කරුණු ගොඩක්, පද ගොඩක්, සූත්‍ර ගොඩක් කියලා දෙන්න ඕනේ නැහැ. මට එක බුද්ධ වචනයක් හොඳටම ඇති. මුළු ජීවිත කාලෙම කතා කරා. සබ්බේ සංඛාරා නිච්චං. ඔය ඇති. මුළු ජීවිත කාලෙම කතා කරා. සියලු බුදුවරු දේශනා කරපු සියලු ධර්මයේ ඇතුළේ තියෙන ඔච්චරයි. සංඛාරා පරම දුක්ඛ. ඒක දකින්න බැරි අයට තමයි පේන සූත්‍ර ගොඩක්, ඒ කියන්නේ සංකල්ප ගොඩක්, දෘෂ්ටි ගොඩක් වශයෙන් ඒගොල්ලන්ට වෙන වෙනම බණ වගේ, ධර්ම වගේ පේනවා. ඇත්ත වශයෙන්ම එහෙම එකක් නැහැ. අපිට බණ ගොඩක් කියලා දෙන්න එක නෙමෙයි තියෙන්නේ. එක කාරණයක් එයා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරවා නැති නැත්නම් අපේ අම්මලා පොත් අරගෙන ලියනවා ලියනවා ලියනවා ලියනවා ලියනවා එක ගිනින් තියන ආයත අලුත් පොතක් කඩෙන් ගේනවා ආය ලියනවා ආය ලියනවා ආය ගිනින් තියන කාලයක් ගිහිල්ලා මේ මන් ලියපු බණ දැන් උපාසක අම්මා සතුටින් අනේ නේ තාම දැක්කේ නේ ධර්ම. අරව ලියලා තියෙන්නේ මොනවද? බණ. පින්නතුන් ඔය ගොඩාක් ඒගොල්ලන්ගේ සංකල්ප වලින් ලියන ඒවයි තියෙන ධර්මයේ බණ නෙමෙයි. හරියට ධර්මය දේශනා කරන තැනකවත් හරි දෙය ලියෙන්නේ නැහැ. ඒකට මම ඒ අත්දැකීම ලැබුවා. මම ඒක පිරිසකට කිව්වා මම මේ දේශනා කරන ධර්මය ඔය ලියන කෙනෙක් හිටිය බොහොම ආසාවෙන් හමංකව ලියන්නකො ලියලා දෙන්න මට මේ මම ඊට පස්සේ විශේෂ කොටස් ලියන්න මේ ඊට පස්සේ අපි මේක පොතක් කරමු කියලා. කොහොමරි අවුරුද්දක් විතර ලියලා මට දුන්නා ඒ වැඩසටහනේ අවසාන වෙනකොට පොතක්. මම පොත කියවල බැලුවා. මං කව මං කියව එකක්වත් මේකේ නෑනේ. මම දේශනා කරන දේ ඒ අයට තේරුම් ගිය විදිහට ඒ ඇත්ත ඒක ලියලා තියෙන්නේ. තමන්ට තේරුම් ගිය විදිහේ දුර්වලතා බහුලයි. අර බාහිර අහපු බහුමත වලින් ගොඩ නැගෙච්ච මතවාදය තමයි මේකට අන්තර්ගත වෙන්නේ. මගේ එක වචනයක් ඒකට අන්තර්ගත වෙලා ඒකට අර වෙන වෙන බණ වලින් අහපු බහුමතවාද වල සංකල්ප ටික මේකට දානවා. මංගෝ මේක හරිය ගැච්චාරුවා. මං කියපු දේ නෙමෙයි මේකේ තියෙන්නේ. මට කරන්න බෑ නේ පොතේ වමයින් කරා. මම්ම අදහස් කරගෙන නිර්මාණය කරගෙන මගේ වචනේම පැහැදිලිව තියෙන දෙයක් පොතක් කරන වෙලාවෙන් අර වගේ දෙයක් අරගෙන කරන්න පුළුවන් කම නැහැ. තමන්ගේ දර්ශනයක් තියෙන්න ඕන. ඥානයක් තියෙන්න ඕන. සැනසීමෙන් ඉන්න විදිය මම ඔබට කියන්නේ වෙනස්ති වෙන්නේ. සැනසීමෙන් ඉන්න ඕන නම් කිසිම විදියකට ඉන්න එපා. මම ඒක නැවත කියන්නම්. මම මේ සූදානම් වෙන්නේ සැනසීමෙන් ඉන්න විදිය කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. මේක හොඳට ඥානනය කරන්න මොලේට දෙන්න උත්තරේ ඉබේ පහළ වෙයි. අර ඇපල් ගෙඩියක් පැහිලා වැටෙනවා වගේ දියුල් ගෙඩියක් නේද? අහේ දියුල් ගෙඩියක් කඩන්න ගියොත් හරි අමාරුයි. ඇයි? හරි ශක්තිමත් විදියට ඇල්ලලා තියෙන දියුල් ගෙඩිය. ඒත් බලන්න ගානට ඉදින පහුනම නැට්ටේ සී ගානකට තු ඩික් ගලවෙන්න වැඩේ. කඩන්න ගියොත් අමාරුයි. කඩන්න ගියොත් අමාරුයි. යාර නැට්ටත් එක්ක ඇඹරිලා ඉන්නේ ගෙඩිය මෙට්ටේ ගැටලා ඉන්නේ. ඒ වගේ ඔබේ මනස තුල මේ ධර්මයට පැහෙන්න ඉඩ දෙන්න, මෝරන්න ඉඩ දෙන්න. අවබෝධය ඉබේ කඩාගෙන වැටේ. නිසි වේලාවට පොහොර වතුර එකතු කරනවා. ඒ වගේ සැනසීමෙන් ඉන්න විදියයි මම ඔබට කියා දෙන්නට උත්සාහ කරන්නේ. සැනසීමෙන් සිටින්නට නම් ඔබ කිසිම විදියකට නොසිටිය යුතුයි. මේ මේ මේ දේශනා කරේ මොකද්ද? වෙන දෙයක් නෙමෙයි. මම මුලින් ආරම්භ කරපු දේශනීම තමයි මේ දැන් කරන්නේ. ඔබ කුමක්ද ගොඩනගන්නේ? එයයි ඔබගේ සංකාරය. සංකාර පරම දුක්ඛ. විදිය යනු ගොඩනැගීම. බණ ගොඩක් නේ එකම බණපදේ. සූත්‍ර දහසකින් කිව්වත් එකම බණපදේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියන්නේ. මුහුදේ කොහෙන් බැලුවත් එකම මුහුදු ජලය රස. ඒක සීල 100ක් ගලපන්න හරිය මේ යන්න එපා. අර කළු මුහුදේ මෙහෙමයි, රතු මුහුදේ මෙහෙමයි, අර කලපුවේ මෙහෙමයි කියලා කියන්න යන්න එපා. සමස්තයක් වශයෙන් අපිට උදාහරණයක් වශයෙන් ගන්න ප්‍රමුඛ සාධකය. ඒ වගේ මේ නිර්වාණ රසයේ තියෙන ධර්මය බාහිරට ලබා ගන්න. නිර්වාණ රසය හැම ධර්ම කර්මකම තියෙනවා. විදියක් හොයන එක, විදියකට පවත්වන එක, විදියක් අපේ මොලේට අපි දීලා දීලා දීලා තියෙන පුරුද්ද අතහැර ගන්න බැරි කම. අපිට තියෙන විශාල දෙවන්ත ප්‍රශ්නය. විදියකට පවත්වන්න, ක්‍රමයකට පවත්වන්න. මගේ ඔළුවට උනත් මම ක්‍රමයක් දුන්නොත් එන්න මොන තරම් හරි අමාරු. ඒගොල්ලෝ මේ ලෝකේ මිනිස්සු ස්වභාවික නැහැනේ. ආගමිකයි, ජාතිකයි, දේශීයයි, මමත්වයෙන් යුක්තයි, ඈ පෞල් සංකල්පේ, පුජ්‍යල සංකල්පේ, ජාතික සංකල්පේ, ආගමික සංකල්පේ. ඇයි? විදිය. මේකෙන් මිනිස්සු තෙරපල ගැට ගහලා බැඳලා පීඩිත කරලා තියෙන්නේ. ඒ නිසා අපි කියමු සියලුම ධනපති පන්ති නිර්ධන පන්ති හා සමාන වේවා කියලා නේ. එහෙම කියන්න හොඳ නෑ. සියලුම නිර්ධන පන්තිය ධනපන්ති පන්ති හා සමාන වේවා කියලා කියන්න ඕන. මොන හරි දුෂ්ට කතාවක්නේ. සියලුම ධනපති පන්තිය නිර්ධන පන්ති හා සමාන වේවා කියන්නේ ඒ කියන්නේ දුප්පත් මිනිස්සු පොහොසත් මිනිස්සු දුප්පත් වේවා. ඔක අනිත් පැත්තට වචනේ ගන්න ඕන. නිර්ධන පන්තිය ධනපති පන්තිය හා සමාන වේවා. එතකොට කාර් එකෙන් යන මනුස්සයා බයිසිකලෙන් යන්න ඕනේ. බයිසිකලෙන් යන මනුස්සයා කාර් එකෙන් යන මට්ටමට එන්නේ. දැන් මේ එක්තරා දේශපාලන කේමනක තියෙන හරි ප්‍රබුද්ධ ගියමන් කියලා මිනිස්සු ගන්න දේවල් වල තියෙන දුර්වලකම් මම මේක පෙන්නලා දෙන්නේ. ඈ ඒ විප්ලවකාරී අය කියන්නේ මොකද්ද? ධනපති පන්තිය නිර්ධන පන්තිය හා සමාන වේවා කියලා කියන්නේ. ඒක වැරදි, එහෙම කියන්න එපා. එහෙම විතර ධනපති පන්තිය දුක් විඳිනවා. නිර්ධන පන්තිය ධනපති පන්තිය හා සමාන වේවා. අන්න එතෙන් ලෝකෙ වැඩ කරන්නේ. එතන වැඩ කරන්න ඕන. අපේ ගොඩාක් අය හදාගන්න මේ කලකිරීම, එහෙම නැත්නම් පීඩා, එහෙම නැත්නම් වේදනා, එහෙම නැත්නම් සංකල්ප හදාගෙන මේ ලෝකය පිළිබඳව යම් සංකල්පයක් හදලා ඒ සංකල්පයෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. සංකල්ප වලින් නිවන් දකින්න බෑ. සම්මා සංකප්පයට එන්නම ඕන. ලෝකය පිළිබඳව මතවාදය, දෘෂ්ටියක් හදනවා. දේව දෘෂ්ටියක්, භාවනා දෘෂ්ටියක්, විකා දෘෂ්ටියක්, දර්ශන දෘෂ්ටියක් හදනවා. බෑ. සම්මා දිට්ඨියක වෙන්නම ඕන. සම්මා දිට්ඨික කියලා කිව්වහම ඒක වරදිනවා නම් දිට්ඨි අවශ්‍ය නැත සම්මා කියන ගුණයට පමණක් පැමිණේ. මට සම්මා දිට්ඨි වැදගත් නැහැ. මට වැදගත් සම්මා විතරයි. මගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා එකක් නැහැ. තියෙන්නේ සම්මා විතරයි. දිට්ඨියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් සම්මා ගුණේ නෑ. සම්මා ගුණය ලෝකෝත්තරයි, දිට්ඨි ගුණය ලෞකිකයි. සම්මා සංකප්පේ සහ සම්මා ගුණය අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. සංකල්පය ලෝකයේ, සම්මා ගුණය ලෝකෝත්තරයි. සම්මා වාචාවේ වචනය හා සම්මා කියන දෙක අතර කිසිදු සම්බන්ධතාවයක් මොනම ගනුදෙනුවක්වත් නැහැ. වචනේ ලෝකේ සම්මා කියන ගුණය ලෝකෝත්තරයි. සම්මා කම්මන්තේ සහ සම්මා ගුණය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. කම්මන්ත ලෝකයේ සම්මා ගුණය ලෝකෝත්තරයි. එනිසා වැදගත් වෙන්නේ සම්මා. සම්මා ආජීවයේ අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ආජීව ගුණය ලෝකයේ, සම්මා ගුණය ලෝකෝත්තරයි. සම්මා වායාම කිසිම වැදගත්කමක් නැහැ. වායාමය කියන්නේ ලෝකයේ සම්මා කියන ගුණය ලෝකෝත්තරයි. ඒ දෙක අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම සම්මා සතියේ සම්මා කියන ගුණයයි සම්මා සතිය කියන ගුණය අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ. සතිය තියෙන්නේ ලෝකයේ, සම්මා ගුණය තියෙන්නේ. එහෙනම් ඉතින් සතිය වඩන්නකෝ තවදුරටත්. ඈ සතිය වඩන්න ඕන. සතිය දිනු කරන්න ඕනේ කියන්නේ. සතිය දිනු කරන්න කොහොමද? සිහිය. සිහිය මොනවද පවතින්නේ කියලා අහන්න. සතිය දිනු කරන්න කියන කෙනෙක්ගේ අහන්න සිහිය කොහෙද පවත්වන්න ඕන කියලා. මේ සංකාර ගොඩකට ඇදලා දානවා. සංස්කාර ගොඩක සිහිය පවත්වන්න කියනවා. අර මිනිස්සයා නැහැනවා, දුක් විඳිනවා, දුක් විඳිනවා, ජීවිතේ ගැළවීමක් නැහැ. සිහිය තමයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේලා ඒ සතිය කියන එක සිහිය කියන එක අත්හැරලා දැම්මා. සම්මා ගුණයටපත් උනා. සිහියත් එක්ක කිසිම සම්බන්ධතාවයක්. මොනවද සිහි වෙන්නේ? මට පුතා සිහි වෙනවා. මොනවද සිහි වෙන්නේ? මට අතීතයේ සිහි වෙනවා. මොනවද සිහි වෙන්නේ? මට අනාගතයේ සිහි වෙනවා. මට අරයා නරකයි කියලා සිහි වෙනවා. මට අරයා හොඳයි කියලා සිහි වෙනවා. ඒ ඔක්කොම කරලා ඉවරලා දැන් මං හුස්ම ගැන සිහි කරගෙන ඉන්නවා. ඒක මෙච්චර කාලයක් හුස්ම ගත්තේ නැද්ද? හුස්ම ගත්තේ උනාට සිහියෙන් ගත්තේ නැන්නේ. දැන් මං සිහියෙන් ගන්න හුස්ම පොරොත්තු වෙනවා. දැන් ඕම සිහියෙන් හුස්ම ගන්න කියලා සමහර අය හුස්ම ඉර කර ගන්නකො කොයි ආකාරي ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මෙච්චර කාලයක් ඇවිද්ද නැද්ද? ඇවිද්දා. උනාට දැන් මං සිහියෙන් ඇවිදින්න පටන් ගන්නවා. සිහියෙන් ඇවිදින්න පටන් ගිහලා ඕන පටිපිලින් වැඩනවා පල්ලෙහාට. නැත්තම් කපුලා හරියට තියන්නේ කායිරේ ඕන හැප්පෙනවා. මොකද සිහියෙන් ඇවිදින්න ගිහිල්ලා. මොකද ඇවිදින්න සිහිය විතරයි වාහනේ සිහියක් නැහැ. එහෙම පුළුවන්. සම්මා සමාධි. සමාධිය කියන්නේ ලෝකේ දෙයක්, සම්මා කියන්නේ ලෝකෝත්තර දෙයක්. සමාධියත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. බුදුහාමුදුරන්ගේ ලෝකෝත්තර සමාධියේ සමාධිය අත්හරින්න නිරෝධ සමාපatti. සමාපatti දෙන්නේ හින්දු භාවනාව. සමවතට සමවැදුනා කියලා කියන්නේ, සමවතට වැදුනා කියලා කියන්නේ ඒක. සමාපatti තියෙන්නේ හින්දු භාවනාවේ. නිරෝධ සමාපatti තියෙන්නේ බුදුහාමුදුරන්ගේ භාවනාවේ. නිරෝධ සමාපatti. සමාපatti නැති අවස්ථාව. ඒ වචනය තේරුම හරියට තේරුම් කරගන්න. නිරෝධ සමාපatti. ඒ කියන්නේ අර සියලුම දේලා යමකට සමවැදී ඇත. කොහෙද? මම පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි එකේ ආලෝකයේ මොන හරි දෙයකනේ ආස්වාසේ ප්‍රාස්වාසේ පාවන වගේ ගුණාංගවල මොන හරි සමවැදී ඇත. බුදුහාමුදුරු නිරෝධ සමාපatti කිසි තැනක සමවැදී නැත. ජනගත විදියත් එක්ක මේක ගලපල බැලුවොත් මම මේ කරන්නේ මහා විකෘතියක්. Taman දැනගත දේත් එක්ක ගලපල බැලුවොත් මේ කරන්නේ විකෘතියක්. ඇත්ත වශයෙන්ම ලෝකේ සම්මත දහමත් එක්ක මේ මම කියන එක සම්පූර්ණ විකෘතියක්. ඒක මම පිළිගන්නවා. මේක විකෘතියක්. මමත් කියනවා මම මේ කරන්නේ විකෘතියක්. හැබැයි මේ විකෘතිය රසවත්, මිහිරි, සුන්දරයි, අනර්ගයි, ශාන්තයි. ඒ නිසා ඔබටත් මම ආරාධනා කරනවා ඉක්මනින්ම මේ විකෘතියට පත්වන්න. හේතුව මම මේ විකෘතිය තුළ සැප විඳිනවා, සුවයෙන් ඉන්නවා, සහනයෙන් ජීවත් වෙනවා. අන්න ඒක සහනය බෙදා දෙන. ඒ නිසා සැනසීමක් නැති ප්‍රകൃතියට වඩා සැනසීමක් ඇති විකෘතිය හොඳයි. ඒක වැදගත්. සැනසීමක් නැති ප්‍රകൃතියට වඩා සැනසීමක් තියෙන විකෘතිය හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම වචනයක් අපිට බාර ගන්න හැකියාව තියෙන නිසා, අපි වචී පරමන වෙන නිසා අපිට විකෘතියත් හොඳයි ප්‍රകൃතියත් හොඳයි. දෙවෙනායිටන තමන්ගේ දේශනාව විකෘතියක් කියලා කියාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මේ ලෝකේ නැහැ. කියන්න කැමති වෙන්නේ නැහැ වචී පරමයිනේ. එයාට ඒක කිහිම කියව ගත්තාම එයාගේ එක අරුතක්ෂේරක් වෙනවා. තමන් මේ දේශනා කරන්න බොරුවක් කියලා කියන්න පුළුවන් ලෝකේ జగතෙක් ඉන්නවද? දැන් අපි කියනවානේ. අපි දේශනා කරනවානේ. මේ පිටවුණු සියලුම වචන වශයෙන් කෙනෙක් දකින තැන ඒ සීල දෙනාට මගේ මේ දේශනේ බොරුවක්, ප්‍රෝඩාවක්, වංචාවක්, විකෘතියක් ලෙස ඇහෙනවා නියතයි. ඒ ගුණය ප්‍රත්‍යක්ෂතාවය හඹා යන අයට වචන නෙමේ ඔවුන්ගේ මනසේ ගොඩනැගීම පමණයි ඔවුන්ට පේන්නේ. එහි තියෙන සුන්දරත්වය, එහි තියෙන උත්තරීතරත් සැනසිලි ස්වභාවය ඔවුන් අත්විඳිනවා. අන්න එතනයි සත්‍ය පවතින්නේ. ඔවුන් දන්නවා වචන වල නෙමේ සත්‍ය පවතින. වචන නම් කියන්නේ පුජ්‍යලගේ පුජ්‍යලයාට අරුත් හා සංවේදීතා අවබෝධතා වෙනස් වෙන දෙයක්. දම්පද එක ගාතාවක් දෙන්න දහ දෙනෙකුට ඔබ තේරුම් ගත්ත ආකාරය කියන්නේ 10ක් කියයි. ඒ නිසා පොතක සත්‍ය නැත. සත්‍ය පවතින්නේ මිනිස් සංවේදීතා පදනම් කරගෙන, ආත්ම සංවේදීතා පදනම් කරගෙන. ප්‍රත්‍යක්ෂතාවය පදනම් කරගෙන, බුදුහාමුදුරුවෝ දැනුම පදනම් කරගෙන මේ ධර්මය දේශනා කරන්නේ. ප්‍රත්‍යක්ෂතාවය පදනම්. පච්චත්තං වේදිතං වූ විඤ්ඤෝයි. ප්‍රත්‍යක්ෂතාවයෙන් තමයි තම වෙනස් වෙන්න ඕන. පිළිගන්න ඕන, තේරුම් ගන්න ඕන, පිළිපදින්න ඕන. කිව්වට ඇහුවට එහෙම පරම්පරාවෙන් ආවට, ලොකු කෙනෙක් කිව්වට, සද්දෙට කිව්වට, මාධ්‍යෙන් කිව්වට නෙමෙයි, විචාර බුද්ධියක් ඇති මිනිස්සෙක් බවට පත් වෙන්න ඔබ මහන්සි වෙන්නම ඕනේ. එහෙමනම් ධර්මයේ ප්‍රතිලාභය වහවහා ලබන්න සියලු දෙනාම මහන්සි වෙන්න කියන කාරණේ අපි මතක් කරනවා හැමදාම. තෙරුවන් සරණයි.